සාදු කරයන් පවත්වන්න. ධර්මං ශ්‍රවණය පෙර පංචශීලය සමාදන් වීමට නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ते बुद्धं शरणं गच्छामि ဒုတိယံ ते ဓမ္မံ शरणं गच्छामि ဒုတိယံ ते संघं शरणं गच्छामि තතියං ते බුද්ධං සරණං ගච්ඡාමි තතියං ते ධම්මං සරණං ගච්ඡාමි තතියං ते සංඝං සරණං ගච්ඡාමි සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්දෙන් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස උත්තානවතෝ සතේමතෝ සුචි කම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්ස ච ධම්ම ජීවිනෝ අප්පමත් තස්ස යසෝ බිවණ්ඩති සනේව වාසනාවන්ත පින්තුනි අනිල් මහත්මයාගේ නිවසේදී අද දින මේ තාම වටිනා කෘතවේදී පින්කම සිදු කරන අවස්ථාව. මේට මාස 3කට කලින් මිය ගිය ඩෑබර මෑණියන් DMD පොඩි හාමිනේ මාතාවට පුණ්‍යාන්වදනා කරන්නට, ඊට කලින් මිය ගිය එස් ලීලාරත්න පියතුමා ඇතුළු ඒ වගේම එඩ්වන් පෙරේරා, ලලිත් පෙරේරා ඇතුළු පියගේ ඥාතීන්ට, ඒ වගේම පින්කමට සහභාගී වෙන ඔබනමින් මිය ගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිස මේ පින්කම සිදු කරන්නේ. ඔබ හැම දෙනාටම මේ පින්කමෙන් ආශිර්වාද කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිල් මහත්මයා ළඟින් ආශ්‍රය කරන ඥාති මිත්‍රාදීන් කවුරුත් මේ පින්කමට සහභාගී වෙලා සහභාගී වෙන්න උපකාර කරනවා. ඉතින් ඔබ හැම දෙනාටම ජීවිතයේට ධර්මාලෝකය ලබා ගන්න පුළුවන් අවස්ථාවක් විදිහට මේ අවස්ථාව සලකන්නට පුළුවන්. ඒ වගේම ඔබේ නියගේ ඥාතීනොත් මේ අවස්ථාවේදී සිහිපත් කරලා ඒ හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කරන අවස්ථාවක් කියලා හිතන්න. එතකොට තමයි මේ පින්කම වඩාත් අර්ථවත් වන්නේ. මේ පින්තුණමින් මිය ගියකෝ ඇතමිට ආමල කාර්තල ඇති, දරුවන් ඇති, ඥාති මිත්‍රාදීන්, හිතවතුන් ඉන්න පුළුවන්. ඉතින් මේ හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන් හොඳම අවස්ථාවක් මේක. තෙම් පින්කමේ අරමුණ දේශ බලන විට වෙන දෙයක් තමයි ඔබ මේ පින්කම සිදු කරන්නේ දයාබර මෑණියන් වෙනුවෙන්. ඉතින් මේ පොඩි හාමිනේ මාතාවට හිටිය එකම දරුවා තමයි අපේ අනිල් මහත්මයා. ඉතින් ඔබතුමා ඒ මෑණියන් සිටි කාලයේ තමන්ට දක්වන්න පුළුවන් උපරිම සත්කාරයේ උපකාරයේ අනුග්‍රහය සිදු කළා. විශේෂයෙන්ම ඒ මෑණියන්ගේ අවස්ථාන සතිගීපය තුළ මෑණියන් ළඟ ඉඳගෙන මෑණියන්ට උදව්පකාර කළා, ධර්මයෙන් අනුග්‍රහ කළා. ඉතින් ඒ ගැන හිතනකොට හිතේ ලොකු සතුටක් සැනසීමක් ඇති කරගන්න පුළුවන්. මරණය කියන එක අපි හැමදාම පොදු දෙයක්. අපි කවදාවත් හිතියත් මරණයට පත් වෙනවා. විශේෂයෙන් අපේ වැඩිහිටි ඥාතීන් අමල තාත්තලා අපිට කලින් බොහෝ ජීවිතයෙන් සමු ගන්නවා. ඉතින් එහෙම සමුගත්තත් අපට යම්සේ සැනසීමක් ඇති වෙන්නේ. ඒ යටි ජීවිත අවසාන කාලේ අපි යට කොච්චර උදව්පකාර කළාද? විශේෂයෙන් එය ධර්මයට නැඹුරු කරන්නට කොයිතරම් උදව්වක් උපකාරයක් කළාද කියන එක මතයි අපේ ජීවිතයේ සැනසීම සාර්ථකත්වය අපට බලන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් එයාගේ මං හිතන්නේ අනිල් මහත්මයා බොහොම වාසනාවන්තයි. ඒ අම්මාගේ අවසාන දින කිහිපය තුළ අම්මා ළඟින් ඉඳගෙන විශේෂයෙන් අම්මට ධර්මයෙන් කරපු අනුග්‍රහය. ඉතින් අපේ සතුටට පත් වෙනවා මේ මෑණියන් වෙනුවෙන් අවසාන මොහොතෙහි ධර්මයේ ඉහළම කරුණ පැහැදිලි කළ දීලා මේ මෑණියන්ට පුහුණු කරන්නට අවස්ථාව ලබා දෙන්නට අපට අවස්ථාවක් ලැබීම ගැන අප දෙහිම සතුටට පත් වෙනවා. ඉතින් අපේ අම්මා තාත්තගේ සමාන විට බුදුදහමේ ඊටම පැහැදිලිව දේශනා කරන කාරණයක් තමයි අම්මට තාත්තට සැලකීම තමයි කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය සහ කුසලිය බලන ප්‍රධානතම සම්දිස්ථානය වන්නේ. ඒකට හේතුව තමයි අපේ ජීවිතයට ලැබෙන ලොකුම ආශිර්වාදය තමයි අපේ අම්මා තාත්ත දෙන්නගේ ලැබෙන ආශිර්වාදය. ඔබ එතනට දකින්නට ඇති ඉන්දියාවේ අගමැතිවරයා අම්මට සලකන ආකාරය මට කලින් වීඩියෝවක් එකක් තලවුණා. කොච්චර අපමණ සැලකනවාද කියලා. ඔබ බලයේ අපේ ශ්‍රී ලංකේ ඉතිහාසයේ තුල අම්බෝ කියන රජ කෙනෙක් හිටියා. අටවෙනි අම්බෝ රජතුමා. මේ රජතුමා උදෑසන අම්මට උපස්ථාන කළා අම්ම නාවලා. ඒ අම්ම නාලා අම්මගේ රෙදි සෝදන වතුර ටිකෙන් රජතුමාගේ ඔටුන්න හොදගෙන තමයි ඒ ඔටුන්න හිසේ පළඳගෙන අම්මට කැම බීම ආදිය දීලා උපස්ථාන කළා තමයි සිංහාසන ආරූඪ වෙන්නේ කියලා සඳහන් කරා. එතෙන් මේ ඉතිහාසය අපට නැවතවතාවක් සිහිපත් වෙනවා. ඉන්දියානු අගමැතිවරයා, දැනට ඉන්න අගමැතිවරයා තමගේ අම්මට සැලකලා අම්මගේ පාදයක හොදලා ඒ හොදන වතුර ටිකෙන් තමගේ ඇස් දෙක පියදාගෙන තමයි රජගහ සඳහා යනවා කියලා කියන්නේ. ඉතින් ඒ තරම් ගෞරවයක්, ආදරයක් ඒ මහා අධිරාජ්‍යවරුන් රජවරුන් දක්වන්නේ ඔවුන් දන්නවා අම්ම තාත්ත දෙන්නට සැලකීම ලැබෙන අනිසංසය. ඉතින් එකතකින් ඒ අනිසංස දරුවන්ගෙන් සැලකකොට දෙමව්පියනොත් පින්වන්ත වෙන්නට ඕන, දෙමව්පියනොත් සිල්වන්ත ගුණවන්ත වෙන්නට ඕන සංසය ළමන්න. ඇතැම් වෙලක දරුවන්ට දොස් කියනවා දරුවෝ අම්මට තාත්තට සැලකන්නේ කියලා. අනිත් පැත්තෙන් පින්තුණින් දෙමව්පියන්ගේ පැත්තේ ලොකු වගකීමක් තියෙනවා ඒ දරුවන්ගෙන් සැලකීම ලබන්න පුළුවන් විදියට සිල්වත්ව ගුණවත්ව වාසය කිරීම. ඒ දෙපැත්තම මනාලෙස සම්බන්ධ වුණොත් තමයි ඒ දරුවන් දෙමව්පියන් අතර සම්බන්ධය නිසිසේ ගොඩනැගෙන්නේ. සිංහලවද සූත්‍රය වැනි සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙමව්පියන්ගෙන් දරුවන්ට වෙනවම යුතුකම්, දරුවන්ගෙන් දෙමව්පියන්ට වෙනවම යුතුකම්. විශේෂයෙන් දෙමව්පියන් දරුවන් පාපා නිවාරෙන්ති අකුසලෙන් මුදවන්නට ඕන, කල්යාණී නිවෙසෙන්ති යහපත යොදවන්නට ඕන, සිප්පා සික්ඛාවෙන්ති සිල් පරවා දෙන්නට ඕන. බොහෝ විට දරුවන් අතර අමල කාර්යලට වර්තමානයේ නම් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න ඕන කියලා අමතක කියන දෙයක් නැහැ. ඒක තමයි මුල්ම කාරණේ විදිහට අපි බොහෝ දෙනෙක් සලකන්නේ. නමුත් පින්නතුනේ බුදුදහමේ තුමේ කාරණේ විදිහට දක්වන්නේ පළවෙනි කාරණේ තමයි පාප අනිවාර්යෙන්ති දරුවන් අකුසලෙන් මුදවන්නට ඕන. දෙවෙනි කාරණේ කල්යාණී නිවෙසෙන්ති යහපත යොදවන්නට ඕන. ඒ දෙකම කරන්නේ වචනින් අවවාද දීලා නෙවෙයි, දරුවන්ට ආදර්ශයක් වගේ දෙයකට, දරුවන්ට සියසින් දැක ගන්න පුළුවන්කම ලැබෙන්නට ඕන අමතක හැසිරෙන ආකාරය. අනේ හැසිරීමෙන් තමයි දරුවෝ මාධ්‍යය අවශ්‍යද කරන්නේ. ඒ වගේම දරුවන් යහපත යොදවන්නට ඕන. කල්‍යාණ නිවෙසෙන්ති දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අමතක දෙන්න සිට කරනකොට ඒ දරුවන් කුඩා කාලේටම හුරු වෙනවා කොහොමද හැසිරෙනවද කියලා. මෙන්න මේ තමයි දරුවන්ට ලබා දෙන ලොකුම ආදර්ශය. අන්නේ යුතුයකම මැනවින් සිද වෙනවා නම් දරුවනත් නොගොනහම අමර තාතර හොයින් සලකනවා, අමර තාතරක බලා ගන්නවා. ඒ විතරක් නෙවෙයි අවසානයේ දක්වා මේ දෙමෝපියන් ගේ සෙවණේ දෙමින් දෙමෝපියන් උදව් කරනවා. ඒ විතරක් නෙවෙයි දෙමෝපියන් මේ ගියාට පස්සේ කලින් කාට පොණ අනුමෝදනා කරන විදියක් දක්වනවා. ඉතින් ධර්ම තුලින් මෙන්න මේ ආභාෂය ලැබුණොත් තමයි සැරෙවෙන්න දරුවන් දෙමෝපියන් අතර සම්බන්ධතාවය ගොඩනැගිලා සතුටින් මේ ජීවිතය ගත කරන්න පුළුවන්කම තියෙන්නේ. දෙමෝපියන් සැලකීම නිවසේ ඉඳගෙනම තමන්ට ලොකු කුසලයක් කරන්න දෙන අවස්ථාවක්. ඒ දින තමන්ට ජීවිතයට කුසලයක් වගේම ජීවිත ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒ නිසා දරුවන් විදියට අපට අපේ දෙමෝපියෝ ඉන්නවා නම් එයාට පුළුවන් උපරිම එකක් සලකන්නට ඕන පිටුතුනි. ඒක එක අතකින් ප්‍රතිපකාර කිරීමක් විතරක් නෙවෙයි. දෙමෝපියන් අපිට කරපු උපකාරයට නැවත උපකාර කිරීමක් විදියක් නෙවෙයි. ඒක පිටුතුනි අපේ ජීවිතය අපි කරන්නට ඕන මාතාපිත උපන්තහනම් ඒ සම්මංගල මොතනන් කියලා සඳහන් කළා. මෞඛ්‍යන්ට උපස්ථාන කිරීම බ්ලෙසින් එකක් කියලා. ඒක ආශිර්වාදයක්. If you can take care of our parents and if you are able to help our parents, that is a supreme blessing, as the Buddha explained. Gratitude is one of the main qualities that Buddha says. අපේ අමර කාතක සැලකීම තමයි කරුණ සැලකීමේ ප්‍රධානතම සාධක විදිහට සැලකන්නේ. කලමන සැලකීම මත තමයි මේ මුළු ලෝකෙම පවතින්නේ. වැරදියක් තමයි පින්නතුනි, ඔබ රැකියාවක් කරනවා නම් ඒ රැකියාවට සරිලන විදිහේ වැටුපට නිසසේ ඔබ සේවය කරනවා නම් ඒකත් කලමන සැලකීමක්. බුදුහාමුදුරේ දේශනා කරා ලෝකේ අන්තක් හොඳ දේවල් තියනවා නම් ඒ හොඳ දේවල් හැමකම පදනම කලමන සැලකීම කියලා. මේක මහා පුදුම ප්‍රකාශයක් පින්නතුනි, ඔබ හරියට හිතුවොත් මේක මේකම අපේ ජීවිතය සාර්ථක කරගන්න. The Buddha says all good qualities depend on gratitude. කේවලං හේසා වික්‍රේ සත්පුරුෂ භූමී යදිනම් කදාඤ්ඤතා කතවේදී කියලා බුදුහාම දේශනා කළා. සියලුම යහපත් ගුණධර්ම පදනම කළමන සැලකීම කියලා. බැරිදයක් තියා පින්නතුනේ අපි අපේ ඇඳුම් ටික හොද ගන්නවා නම්, අපි ඇඟ පිරිසුදු කර ගන්නවා නම් ඒකත් කළමන සැලකීම. අපේ වාහනේ හොදනවා නම් ඒකත් කළමන සැලකීමක්. දැන් ඔබ මෙතන නැගිටිනකොට මේ ඇතිරිල් දෙක නවල පිළිවෙලට තියනවා නම් ඒකත් කළමන සැලකීමක්. එතන ඉඳන් පිනොදින අපේ ඇඟපත සේදීමේ ඉඳන් අපේ රැකියාව කිරීම ඔස්සේ අපේ අම්මර තාත්තට සැලකීම දක්වා කරන මේ සියලුම යහපත් ගුණධර්ම වල පදනම පසුබිම බලන්න. ඒ පසුබිම තමයි කළමන සැලකීම. ග්‍රැටිටියුඩ් කියන එක. මෙන්න මේ මත තමයි අපේ සියලුම ගුණධර්ම පෝෂණය වෙන්නේ. මෙතෙන්ට යම් කිසි විදිහක හානියක් වුණොත් මෙන්න මේ දේ නිසිසේ ඒක නොවලකින් ඒ පුද්ගලයාගේ ජීවිතය අසාර්ථකයි. ඒ පුද්ගලයාගේ නිවස අසාර්ථකයි. ඒ පුද්ගලයා වාසය කරන ගම අසාර්ථකයි. එවැනි පුද්ගලයා කරන රැජ්‍යා ස්ථාන අසාර්ථකයි. ඒ පුද්ගලයා රටක් පාලනය කරවත් ඒ රට අසාර්ථකයි. කලමන සලකනකොට අපි අම්මට තාත්තට සැලකන්නට ඕන. අපි ඉගෙනගත්තු පාසලට සැලකන්නට ඕන. අපි උපන් භූමියට සැලකන්නට ඕන. මෙන්න මේ තුනට අපි සැලකනවා නම් පින්වතුනි අපි කවදාවත් වැරදිගෙන කරන්නේ. අපි කවදාවත් හොරකමක් කරන්නේ. අපි කවදාවත් අනිත්ට හානි කරන දෙයක් කරන්නේ. අපි අම්මට තාත්තට කරන සැලකනවා නම් අපි ඒකට අගෞරවයක් කරන දෙයක් කරන්නේ. අපි ඉපදෙච්ච පාසලට අපි කලමුණ සැලකනවා නම් පාසලේ නාමයට කැලලපන දෙයක් අපි කරන්නේ. අපි උපන් රටට අපි කලමුණ සැලකනවා නම් කවදාවත් අපි උපන් භූමිය ඒ තියෙන මට්ටමින් පහළට ගේන අපි කවදාවත් වචනකින්වත් අඟුල හැඳක් ගන්නෙ. අපේ අම්මට වගේම අපි උපන් රටට කියන්නේ මාතෘභූමිය කියලා. අපේ මුල් භාෂාවට කියන්නේ මාතෘභාෂාව කියලා මව්බස කියලා. අන්න එතනින් ඉඳන් පිනතුනේ ඒ දේ ඉහළට ගන්නට අපි උපරිම උත්සාහය ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඒ කලුණ සැලකීමේ උපරිම ස්ථානයක් ගැන ධර්මය හරහා බලන්න පුළුවන්. ඒ තමයි බුද්ධ ධම්ම සංඝ කියන තේරුවට සැලකීම. ඇයි අපිට මේ තරම් වටිනා ධර්ම අනාවරණය කළ දුන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ ධර්ම වසර 2500ක් රැගෙනාවේ ස්වාමීන් වහන්සේලා. අන්න ඒ ඇත්ත අපි දක්වන්න පුළුවන් උපරිම කතාවයි දක්වනවා. අද අපි දහම් පදයක් අහනම නම් ඒ හැම දහම් පදයකම පිටුපස්සේ තියෙන්නේ ස්වාමි වහන්සේලා වසර 2500ක් කරපු කැපවීම පරිත්‍යාගය. අප යම්සේ දහම් පදයක් අහනම නම් ඒ හැම දහම් පදයකම පිටුපස්සේ තියෙන්නේ බුදුරජාන් වහන්සේ බෝධිසත්ව කාලයේදී සාරසංගි කලබලක්ෂය දාන ආදී පෙරොන් දහම් කරලා කරපු මේ කැපවීම. ඒ පරිත්‍යාගය ඒ ඇස් ඉස්මස් ලේ දන් දීමෙහි සොල්සීසී පරිත්‍යාගයයි අප අහන හැම දහම් පදයක් පිටවස්සම තියෙන්නේ. අනේ නිසා අපේ අම්මට තාත්තට සැලකන වගේම අපි ඉගෙනගත් පාසලට සැලකන වගේම අපි උපන් මාතෘභූමියට සැලකන වගේම බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන් සැලකීමත් කළගුණ සැලකීමේ ප්‍රධානතම ස්ථාන විදිහට සැලකන්න පුළුවන්. ඉතින් අද දින මේ පින්කම් සිදු කරන්නේ ඒ ආදරණීය මෑණියන්ට පුණ්‍යානුමෝදනා පිණිස. ඉතින් අප මේ ජීවිත කාලයේ පුරාම සිදු කරපු සියලු පින්කනොත් ඒ වගේම මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරනා වූ මේ සියලු පින්ොත් මාස තුනකට කලින් මිය ගිය DMD පරිහානි ආදරණීය මෑණියන් වහන්සේ අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒ මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන ගමන්ම අනිල් මහත්මයාට තමයි විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරන්න ඕන. එතුමා තමන්ගේ අම්මට සැලකන වගේම තමන්ගේ ස්වාමී දියණියට දරුවන්ට සැලකමින් මේ තාමත් ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නේ. ඉතින් ඔබතුමා විහාරස්ථාන ගාන කැසුරු කරමින් ස්වාමී වහන්සේලා ඉතාම සමීප වාසය කරමින් බොහෝ ශාස්ත්‍රීය අනුග්‍රහයක් කරන කෙනෙක්. ඉතින් ඒ සියලු පිනොත් තමන්ගේ මෑණියන්ට පුණ්‍යානුමෝදනා පිණිස හේතු වෙනවා. ධර්මයේ ඉතාම පැහැදිලිව දක්වනවා අපි ධර්මානුකූලව ඉන්නවා නම් සිල්වන්ත ජීවිත ගත කරනවා නම් ඒ අපේ තියෙන මේ ආත්ම භව යමක අපේ විතරක් නෙවෙයි මේට කලින් ආත්ම භව ළමර තාත්තලත් ඒ දිහා බලලා සතුට වෙනවා කියලා. පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියලා කියන්නේ මේ ආත්ම භව යමකට තාත්තල විතරක් සැලකන ධර්මයක් නෙවෙයි. ඒ ධර්ම තුල අපේ නිසිසේ හැසිරෙනවා නම් අපේ මේට කලින් ආත්ම භව ළමර තාත්තලට පින් අනුමෝදන් කරන්න පුළුවන්. බොහෝ විට අතීත ගත ආමල තාත්තලා ඒ දරුවන්ට තියෙන සම්බන්ධතාවයේ පින්තුනේ ආත්මව ගානක් ගියත් නැති වෙන්නේ නැහැ. ඒ දායක ස්නේහය දරු සෙනහස කියන එක බොහෝ කාලයක් පවතිනවා. බුදුරජාණන් වහන්සේ දවසක් පින්නපාති වැඩම කළා ආනන්ද හඳුරුත් එක්ක. වැඩම කරනකොට එක්තරා බ්‍රාහ්මණයෙක් බුදුහාමුදුරන් පිටුපස්සෙන් ඇවිල්ලා කියනවා අනේ පුතේ වා ආරගෙන් පුතා දැක්කේ පුතා නොදෙකම අපි හරිය දුකින් හිටියේ යන් යන් ගෙදර යන් අම්මත් බලාගෙන ඉනෝ ගෙදර යන් කියලා බුදුහාමරෙක් කරගෙන ගියේ ගෙදර. ඊට පස්සේ අම්මා තා පුතේ වා කාලකින් දැක්කේ අපි මේ දකින්න නොලැබෙන වා දුකින් හිටියේ කියලා දරුවෙකුට සලකන වගේ බුදුහාමරණ මේ දෙනා සැලකුවා. මේ බ්‍රාහ්මණයට කියන්නේ සාකේත බරක් නෑ කියලා. මේ සාකේත බමුණත් ඒ දෙමිනියත් බුදුරජාණන් වහන්සේට දරුවෙකුට වගේ සැලකුවා. ආනන්ද හඳුරනවා ස්වාමීනි ඇයි මේ පුතා කියලා කතා කළේ මේ දෙන්න. මෙතර ආදරයක් සෙනහසක් ඇයි මේ දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළ ආනන්ද මේ දෙදෙනාම මීට කලින් ආත්මවා 500ක් මගේ අම්මා තාත්තා දෙලේ හිටියේ කියලා. අර කලින් ආත්මභාවයේදී මේකේ සම්බන්ධය තමයි ඉස්මතු වෙනා අර දරු සෙනසක් විදිහට එළියට ආවේ. බුදුහාමරේ තාම නිහඬව මේ දෙන්නාගේ ඒ සැලකිලි සම්මාන ලැබුවා. ඒතරම්ම බෞද්ධ සාහිත්‍යයෙන් වා කතා සඳහන් වෙනවා මේ ආත්මභාවයේ අම්මා තාත්තා ඉඳින්දී ගිය ආත්මභාවල අම්මා තාත්තා ලැබිලා සමහර ස්වාමීන් වහන්සේලා කරන පින්කම් අනුමෝදන්ේ චාකාරය. ඉතින් ඒකෙන් පේනවා අපි හොඳට ඉන්නකොට පින්නතනි අපි මේ ආත්මභාවය අමතක විතරක් නෙවෙයි මේක කලින් ආත්මභාව අමරකාතලා අපි දිහාමදල පින් අනුමෝදන් වෙනවා. ඒ වගේම පින්නතනි අපි මතක තියාගන්න යුතු කාරණයක් තියෙනවා. අපට වැඩිපුරම උදව් කරලා තියෙන ඇත්තෙන්ම මේ ආත්මභාවය අමරකාතලා වඩා මේක කලින් ආත්මභාව අමරකාතලා. ඔබ ඒක පිළිගන්නේ නැහැ. අපි මේ ආත්ම භාවයේ අපේ අම්මගේ කුසිය අපි පිළිසඳ ගන්නකොට ඒ පිළිසඳගත් විඥානය දුර්වල විඥානයක් නම් උපදින්ම ඇස් දෙක අන්ධ වෙන කෙනෙක් විඥානයක් නම් උපදින්ම මන්ද බුද්ධික වෙන්න නැත්නම් උපදින්ම අංග විකල වෙන්න කෙනෙක් විඥානයක් නම් මව කුසල වැසගත්තේ අපේ අම්ම කොයිතරම් දක්ෂ වුණත් කොයිතරම් උගත් වුණත් කොයිතරම් පෝෂණය ආහාර ගත්තත් අපේ මේ ආත්මභාවය අපට බැරි වෙන කිසිම වෙනසක් කරන්නේ. එහෙනම් මේ ආත්මභාවයේ අම්මට අපේ විඥානයේ බාර දෙනකම් වැඩ කළ දින කවුද එනවා? මේක කලින් ආත්මභාවල අමල තාත්තා. අපේ හිත හුඟා හොඳ ආරක්ෂා කරලා පිරිසුදු කරලා ඇතැමිට අපි වෙනුවෙන් මේ අමල තාත්තල වැඩ කරන්න ගිහිල්ලා කටයුතු කරලා මේ අවස්ථාවේ අපායේ ඉන්න අමල තාත්තලා තියෙන පුරෝ. ඒතරම් දුක් මහසියෙන් තමයි අපේ හිත ලස්සනට තියලා අපි මේ ආත්ම භාවයේ අම්මට බාර දීලා ඒ අය අයින් වුණේ. අනේ සංකීර්ණත්වයෙන් අපට ලොකු වගකීමක් තියෙනවා. මේ ආත්ම භාවයේ අපේ අම්මට කාතර සලකන වගේම එයට පින් දෙන වගේම මේක කලින් ආත්ම භාවවල අම්මලට කාතරට තින් වැඩෙන විදිහට එය සතුටු වෙන විදිහට අපේ ජීවිත පාත්‍රා ගන්නට අපට ලොකු වගකීමක් තියෙනවා. අපිට නිදහස අපිට ස්වාධීනත්වයේ තිබුණ කියලා අපිට ඕන ඕන දේවල් කරන්න අයිතියක් නැහැ වෙනතුනි. අපේ දෙවරු මත මහා ලොකු වගකීමක් ඇතුළු තියෙනවා. ඒ වගකීම තමයි වෙන දෙයක් නෙවෙයි මේ ධර්මානුකූල ජීවත් වීමයි අපිට තියෙන වගකීම. ඒ අපි දෙකට අමල කාතල අපෙන් කිසිම බෞද්ධක දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ බලාපොරොත්තු වෙන අපි සතුටින් ඉන්නවා දැකින්න. ඒ සතුටෙන් ඉන්න පුළුවන්කම තියෙන්නේ අපේ හිත පිරිසිදු වෙච්ච තරමට. අපේ හිත පිරිසිදු කරගන්න පුළුවන්කම තියෙන්නේ ධර්මානුකූල ජීවිතයක් ගත කරපු පමණට. අන්න ඒ නිසා තමයි අපි පොඩක් කාලෙම අපේ අමතක දෙන්න අපේ සිංහිතය අධ්‍යයනය කරපු කල්ලා පින වහන්සේ නමක් දැක්කහම ස්වාමි වහන්සේ කෙනෙක් දැක්කහම අපේ දෑත එකතු කරලා පුතේ සාදු කියන්නේ කියලා මුලින්ම අපේ සිංහිත දෑත එක් කළා. ඒ තෙරුවන්ට වන්දනා. මේ තෙරුවන් අපට ලබා දුන්නේ අපේ අම්මා තාත්තා අපගේ ලොකු කරුණාවකින්. ඒ කරුණාව මොකද්ද? අපි දුකෙන් නිදහස් වෙනවා දකින්න, ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා දකින්න, අපේ හිත පිරිසිදුව තියෙනවා දකින්නටයි ඒ අම්මා තාත්තා අපට මඟ පෙන්වන්නේ, අපට උදව් කරන්නේ. අන්නේ වගකීම් අපේ ජීවිතය තුළ උපරිම ලෙස සිදු කරන්නට අපි අධිෂ්ඨාන කරගන්නට ඕන. දැහැත් මේ වෙනතුන් ධර්මානුකූල ජීවිත රැක ගන්න අය. නමුත් ඒ දැහැමි බව එන්නෙම වැඩි කර ගන්නට ඕන. ධර්මයේ තියෙන ගැඹුරුම කාරණා අපි තේරුම් ගන්නට, ඒව ජීවිතයට පිළිපදින්නට අපි අහඬ උත්සාහ කරන්නට ඕන. අද අපි ධර්ම දේශනාව සඳහා මාතෘකාවෙන් තෝරාගත්තේ ඉතාම සරල ගාථාවක්. මම දැන් මේ වෙනතුන් බොහෝ විට අසා තියෙන ගාථාවක්. ධම්මපදය අඩංගු ඉතාම සරල ගාථාවක්. යම්සිනෙගේ ගෞරවය කීර්තිය ප්‍රශංසාව දිනු කර ගන්නට පුළුවන් ක්‍රම හතක් මේක දක්වන්නේ. උට්ටානවතෝ සතිමතෝ සුති කම්මස්ස නිසමකාරිනෝ සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝ විවඩති. මම කියන්නේ දහම් පාසල ගිහිලු පින්නතොම එහෙම ඉන්නානම් පුඩා කාලේ දහම් පාසලේදී මේ ගාථාව අහලා තියෙනවා. මේ ගාථාව වට අමතක වුණා. මේ ගාථාවට සම්බන්ධ කතාව බොහෝ දෙනෙක් දන්නවා. කතාව කියනකොට මතක් වෙයි. මේ ගාථාවෙන් කියන්නේ උට්ටානවතෝ උත්සාහයෙන් වැඩ කරන, සතිමතෝ සිහියෙන් ඉන්න, සුතිකම්මස්ස නිසමකාරිනෝ කායෙන් වචනයෙන් සිතින් නිවැරදි දේවල් කරන නිසමකාරිනෝ ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ කරන සංයතස්සෙච ධම්ම ජීවිනෝ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත ධර්මානුකූල ජීවිතයක් ගත කරන අප්‍රමාදී කෙනාගේ කීර්තිය දිනනවා කියලා. දැන් ඔබ හැම කෙනෙම කැමති වෙන අනිත් ඇගේ කීර්තිය දිනනවා නේද? අපි බොහෝ දේවල් කරන්නේ ඒකටනේ. වැඩියක් තමයි ඇඳුමක් අඳින තේකටනේ. ඇඳුමක් අඳලා සාමාන්‍ය ලස්සනද කියලා හරන්නේ. කොණ්ඩ මොස්තරයක් දැම කොහොමද මගේ කොණ්ඩේ ලස්සනයි නේද? මගේ ඇඳුම ලස්සනයි නේද? කාර් එකක් ගත්තා. සාමාන්‍ය අපේ වාහන හොඳයි නේද? එහෙම කියලා හරන්නේ අපි නේද? පින්වතුනි අපි මේ හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ කීර්තිය ප්‍රශංසාව. මේ දේ සඳහා තුමා දේවල් කරන සමාජයේ. සමහරය පින්කම් කරන්නේ මේ කීර්තිය ලබන්න. සමහරට දන් දෙන්නේ මේ කීර්තිය ලබන්න. නමුත් ඒ අතර බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ කීර්තිය ලබන්න පුළුවන් ක්‍රම හතක් දේශනා කරන මේ ගාථාවේ. යම් කෙනෙක් මහන්සියෙන් වැඩ කරනවා නම් සතිමත් බව යුක්තව නම් උත්තානවතෝ සතිමතෝ සුතිකම්මස්ස නිතර නිවැරදි විදියට කර්මාන්ත කරනවා නම් නිසම කාරිනෝ නෝනි කටයුතු කරනවා නම් ස්ථානෝචිත ප්‍රඥාව යුක්ත නම් සංයතස්සක ධම්ම ජීවිනෝ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත නම් ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා නම් අප්‍රමාදී බලෙන් ඉන්නවා නම් අන්න ඒ තැනැත්තාගේ කීර්තිය වැඩි වෙනවා කියන එයට අනිත් හැම දෙයක්ම ගරු කරනවා ප්‍රශංසා කරනවා කියන දිනතුනි මේ කීර්තිය ලැබනවා කියන එක ඊතනට සරල දෙයක් කියලා. සමහර අය කියන මට නම් කීර්තිය ඕනේ නැහැ කියලා හිතන ඇත්ත ඇති. නමුත් දිනතුනි බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ මේ කීර්තිය ලබා ගන්න. තමන්ගේ ගෙදරදී අනිත් අය තමන් ගැන ගුණ කියනවට, සතුටු වෙනවට, ප්‍රශංසා කරනවට තමන් කැමති. අපි රැකගැන ස්ථානයේ අනිත් අය අපේ ගැන කැමති නම් ඒක කැමති අපි. අනිත් කෙනෙක් අපි දිහා දැකලා සතුටු වෙනවා නම් අපි ඒක කැමති. අපි කරන දෙයකට ප්‍රශංසා කරන අපි කැමති. ඒක නැති කෙනෙක් වයන අමාරු වෙයි. ඒතකොට මේ කීර්තිය ලබන තමයි අපි හැමදේම වැඩ කරන්නේ. ගෑක් හදුවත් බලන්න. ඒකේ හදනකොට ගේ නස්තරට හදනවා අපි. වාහනයක් ගත්තත් එහෙමයි, ඇඳුමක් ගත්තත් එහෙමයි. ඇඳුම ඇඟට තියලා අනිත් කෙනාගේ ඉන්න ඇඳුම ලස්සනද කියලා. අපිට ලස්සන නැතුණත් අනිත් කෙනාට ලස්සන සමට අපි ගන්නවනේ. ඒ විදිහට කියනොත් මේ තරම්ම අනිත් ඇඟේ හෙදෙනා ගන්න අපේ කැමති. ඒක වරදක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක ධර්මානුකූලව ගන්න කොහොමද කියලා. කියනොත් වර්තමානයේ සයිකොලොජි වල විශේෂ ශාස්ත්‍රයක් කියලා එකක් තියෙනවා. ඒක සබ්ජෙක්ට් එකක්. ඒ කියන්නේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා සංවේදක බුද්ධිය කියලා තියෙනවා. මම කියන්නේ එක්තරා පාට් එකක් මේක. මේකෙන් කියන්නේ හොඳ පර්සනලිටියක් හදාගන්න කෙනෙක් ළඟ තියෙන ලක්ෂණ කියන්නේ. ඩැනියල් ගෝල්මන් වැනි මහාචාර්යවරු මේ ගැන හුඟා අධ්‍යයනය කළා, ලෝකෙට තොරතුරු ඉදිරිපත් කළා කියනවා. මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන සබ්ජෙක්ට් එකේදී සාර්ථක කෞෂයක් තියෙන සාර්ථක කෞෂත්වයක් කියන කෙනෙක්ගේ ලක්ෂණ පහගෙන දක්වනවා. නවීන විද්‍යාවේ විශේෂයෙන් නවීන මනෝවිද්‍යාවේ තියෙන ප්‍රධානතම සංකල්පයක් මේක. මේකේ කරුණු පහක් දක්වනවා කේගේ සාර්ථකත්වය බලන්න. මොනවද ඒ කාරණා පහ? ඒ තමයි self awareness. කලින්ම self awareness කියන එක. ස්වයං අවධානය කියන එක. ඊට පස්සේ self regulation කියන එක. ස්වයං විනය කියන එක. ඊළඟට inner motivation කියන එක. අභ්‍යන්තර අභිප්‍රේරණය. ඊළඟට empathy සහ company. ඊළඟට social skills. සමාජ සම්බන්ධතාවයේ තියෙන දක්ෂතාව. මෙන්න මේ කරුණ පහ තමයි වර්තමානයේ කෙනෙක්ගේ සාර්ථකත්වය බලන ලක්ෂණ පහ. මෙන්න කලින් නොයෙක් විදිහේ නිර්ණායකයන් තිබුණා. ඒ අතරේ ඉස්සර ඩිස්කාර එක තිබුණා. ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක තිබුණා. IQ එක තිබුණා. මේ වගේ නොයෙක් සංකල්ප තිබුණා. ඒ සංකල්ප අතුරින් වර්තමානයේ ඉදිරිපත් කළ තියෙන ප්‍රධානතම නිර්ණායකය තමයි මෙෂර්මන්ට් එක තමයි කෙනෙක්ගේ සාර්ථකත්වයේ ලක්ෂණ පහ මේක. මොනවද ලක්ෂණ පහ? self awareness, self regulation, inner motivation, empathy and social skills. එතකොට මෙන්න මේ පහෙන් කිසියම් කරුණකින් තමයි දුර්වල නම් ඒකනාගේ අධ්‍යාපනය සාර්ථක නැහැ කියලා කියන්නේ. අපි නිසි අධ්‍යාපනයක් ලැබුවා නම් අපේ මානසික සතුට වැඩි වෙනට ඕන. අන්නේ මානසික සතුට වැඩි වුණාද කියලා නවීන මනෝවිද්‍යාව බලන ප්‍රධානතම සාධක පහ තමයි මෙන්න මේ පහ. emotional intelligence කියන එක. මේකට වර්තමානයේ බටහිරයන් හුඟක් කැමතියි. නමුත් බලන්න පිනතුනේ පුදුමය. නවීන මනෝවිද්‍යාඥයන් මේ කරුණු පහ කෙනෙක්ගේ සාර්ථක පෞරුෂත්වයක ලක්ෂණ පහක ඉදිරිපත් කරනකොට ඊට වසර 2500කට කලින් බුදුරජාන් වහන්සේ මෙන්න මේ ගාථාව තුළ මේ කරුණ ටික අත්දැක කර තියෙනවා. බලන්න පුදුමය. උට්ටානවතෝ සතිමතෝ සුති කම්මස්සනි සමකාරිනෝ. සතිමතෝ කියන්නේ self awareness කියන එක. ඒ වගේම self regulation. සුති කම්මස්ස යහපත් කර්ම. මොකද කර්ම? inner motivation. උනන්දුව උට්ටානවතෝ. energy, effort. ඒ වගේම empathy. empathy කියන සාකම්පණය අනිත් කෙනාගේ දේවල් ගැන අවධානය යොදවීම. ඒකත් මේ කාරණේ තුල අරගෙන වෙනවා. සංහිතස්සක ධම්ම ජීවිනෝ කියන කාරණාවලින්. ඊළඟට social skills. social skills කියන කාරණිය මේ කරුණු තුල ඇතුළත් කරන්න ඕන. පිනුදේ බලන කොයි තරම් දුරට බුදුරජාණන් වහන්සේ මේ දර්ශනය වර්තමානයේ තුල සජීවි වෙනවාද කියලා. ඉතින් අන්නේ කරුණු ටික තමයි මේ ගාථාව තුල ඇතුළත් වෙන්නේ. මේ ගාථාව දේශනා කරන විට කතා බෝලක් අපි දැනගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලයේහි රජගහනුවරට එක්තරා රෝගයක් ඇතුළුණා. ඒක කියන අරිවාටක රෝගය කියලා. දැනට නම් අපිට දැන් වර්තමානයේ තියෙන රෝගයට බොහෝ සමානයි. මේ කොවිඩ් රෝගෙට ඉතාම සමීප රෝගයක් මේ උණ රෝගය. මේ උණ රෝගය හැදුනම ලක්ෂණය තමයි ගෙදර ඉන්න ඔක්කොම කට්ටිය මරණයට පත් වෙනවා. ඒ රෝගේ බෝ වෙනවා. යම් කිසි කෙනෙකුට බේරෙන්න ඕන නම් කරන්න ඕන ගෙදරින් පැනලා යන්නට ඕන. සමහර කියනවා ගෙදර බීත්‍යක් හදාගෙන යන්න ඕනක් කියලා කියනවා. දොරටුම ගිහින් බෑ කියනවා ගෙදර බීත්‍යක් අරගෙන යන්න ඕන කියලා කියනවා. එතකොට මෙන්න මේ අනිවාර්යක රෝගිය එක රජගහනුව එක්තරා සිටු පවුලකට වැඳුනා. ඒ සිටු වනේ සිටු දෙවියන් දෙන්නට වැඳුනා. මේ දැනට ඉතින් එකම ළමයා. එකම පුතේ හිටියා. ඉතින් අම්මා තාත්තා දෙන්නට මේ අනිවාර්යක රෝගිය නැත්නම් මේ උණ රෝගිය හැදුන පස්සේ අම්මා තාත්තා දෙන්න මේ එකම පුතාට කියනවා පුතා කුඩා වයසේ හිටියේ පුතේ අපි දැන් අපිට දැන් මේ රෝගිය හැදෙලා තියෙනවා. අපිට මේක මේකෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැ. අපි අනිවාර්යෙන් මරණයට පත් වෙනවා. නමුත් ඔබ බේරෙන්නට ඕන. ඔබ අපි යන බලන්න එපා. ඔබ ගෙදරින් ඉවත් කරලා යන ඈතක ගියන ඉවත් වෙන්න තියෙනවා. ඉතින් අමතක දෙන හරි දුකයි මේ දරුවගෙන් ගෙන්නේම. දරුවටත් දුකයි අමතකින් ගෙන්නේම. නමුත් වෙන තරම් විකල්පයක් නැහැ. මෙන්න මේ වෙන්න අවස්ථාවේදී සිටුවරේ කියලා කියන්නේ කාලේ ඒ ප්‍රදේශයේ ඉන්න ධර්මවත් කෙනා. ඇතැමිට රටේ රජතුමාට වඩා ධනය තියෙන කෙනෙක් තමයි සිටුවරේ කියලා කියන්නේ. එතකොට දරුවා නික්මෙන කලින් මේ තාත්තා සිටුමා කියුවා පුතේ අහවල්වක් ඇන්නල ධනිය තියෙනවා. ඔබ වෙනුවෙන් අපි ඉතුරු කරපු ධනිය පොළොවේ තැම්පත් කරලා තියෙනවා. තැම්පත් කරලා තියෙනවා කියලා ධනිය තියෙන තැන ටික පෙන්වනවා. කියුවා අහවල් තැම්මල තියෙනවා. ඔබ කවදාද දවසක මේ රෝගයේ ඉවුනාට පස්සේ නැවත මේ නගරේ ඇවිල්ලා ඒ ධනිය අරගෙන ඔබ ඉක්මනින් ජීවත් වෙන කියලා. එතකොට මේ කුමාරයා ගෙදරින් නික්මලා ගියා. ඊළ වසර ගානක් ඈත ප්‍රදේශකින් හිටියා ඉඳලා අර රෝගය සම්පූර්ණ අවසන්රට පස්සේ දැන් දෙමව්පියොත් නැහැ නැවත නගරයට ආවා. ඔහුට හොඳට මතකයි ඒ තාත්තා කියපු තැන් මේ ධනෙ දිමිට තැන්. කොහොමදවට නැවත සලකල බැලුවේ තැන් වල වෙන්නේ තියනවාද කියලා. ඔහු දැන් හරියට මේ තැන් වලම තියනවා කියලා. නමුත් මොහු මොකද කළේ? මොහු ඒ ධනෙ ගත්තද? මේ පුතා ඒ ධනෙ එකපාර ගත්තේ නැහැ. ඒ නොගත්තේ. ඔහු දැනගත්තේ දැන් ඔහු දුප්පත් ළමයෙක් හැටියට මේ ඉන්නේ. ඒ ඇවිල්ලා මේ ධනය ගත්තොත් මොකද වෙන්නේ? ඇතැම් වැඩිහිටියෝ මොහු මේ සොරකම් කරපු ධනය කියලා. ඕකලේ අර ධනෙ තියෙන දැන් හරියටම දැනගෙන ධනෙ ගත්තේ නෑ. ඕකලේ ඒ නගරේ පොඩි රැකියාවක් කරා. මොකද රැකියාව කම්කරු වෙනවා. ඒ ප්‍රදේශයේ කම්කරුවන් උදේට නැගිටවන රැකියාව තමයි මොඩ ලැබිච්ච රැකියාව. දැන් කාලේ වගේ එළම් තියෙන නැතුව ඒ කාලේ. ඉතින් ඒ නිසා වෙනම සමුසුරක් තිබුණා කුඹගෝසක කියලා. මේ කුඹගෝසක කියලා කියන්නේ ගෝසක කියන්නේ ගෝසා කරනවා කියන එක. කුඹගෝසකගේ රැකියාවේ කාර්යය උනේ උදෑසනට ඒ ප්‍රදේශයේ ඉන්න කෑ ගහලා අවදි කරනවා. නැගිටින්න කියලා පාන්දරම. රජෙක් නොරේක රජකලේ බිම්සාර හිටුණා. රජතුමාට දවස් කීපයක් ඇහුණා මේ තරුණයාගේ හඬ. උදෑසන අනෙක් මිනිස්සුන් අවදි කරවන හඬ මොකට ඇහුණා? රජතුමාට විශේෂ හැකියාවක් තිබුණා අනිත් ඇගේ කඩාන තේරුම් ගන්න පුළුවන් හැකියාව. එකල දමදිව විවිධ විදියේ ශාස්ත්‍රයන් තිබුණා. කෙනෙක්ගේ ආංග ලක්ෂණ බලලා කෙනෙක්ව තේරුම් ගන්න පුළුවන්. කෙනෙක්ගේ අත දිහා බලලා යාගේ චරිතය තේරුම් ගන්න පුළුවන්. කෙනෙක්ගේ ඇස් දිහා බලලා යාව තේරුම් ගන්න පුළුවන්. කෙනෙක් ගමන් විලාසය බලලා තේරුම් ගන්න පුළුවන්. අපි දැන් gestures කියලා කියන්නේ, body language කියලා කියන්නේ, ඒකම විවිධ අවස්ථාමයි. ඒ වගේම කෙනෙක්ගේ කටහඬ තේරුම් අරගෙන යා කොයි වගේ කෙනෙක්ද කියලා කියනවා. බිමිසාර රජතුමාට මේ තරුණයාගේ කටහඬ ඇහුනට පස්සේ රජතුමා බොහොම බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම මේ කටහඬ පිළිබඳ ශාස්ත්‍රය අධ්‍යයනය කරපු කෙනෙක්. රජතුමා තේරුම් ගත්ත මේ කටහඬ නම් සාමාන්‍ය කෙනෙකුගේ කටහඬ නෙවෙයි. මියා සුවිශේෂ කෙනෙක්, මියා වාදාවක් කෙනෙක් වෙනවා කියන. රජතුමා මේ කුඹගෝසව මාර්ගාවට ගෙන ඇහුවා. එයාගේ තොරතුරු ඇහුවා. නමුත් මුලින්ම මේ තරුණයා තොරතුරු කියන්න කැමතුනේ නැහැ. නමුත් නැවත නැවතත් ඉල්ලීම් කරනකොට මේ පුද්ගලයා සම්පූර්ණ විදියට හිතා කිව්වා. කිව්වට පස්සේ රජතුමා සඳහන් කළා ඔබ එහෙනම් ධනිය ගොඩ ගන්න කියලා. ධනිය සියල්ලක්ම ගන්න කියලා සඳහන් කළා. අරගෙන රජතුමා ඒ ධනිය ගත්තේ නැහැ. රජතුමා බොහොම ධාර්මික කෙනෙක්. ඔබ දන්නවා බිම්සාර රජතුමා කියලා කියන්නේ සෝවාන්ට කෙනෙක්. ඔබ පළවෙනි ආරම්භ පූජා කරපු කෙනා. බුදුරජාණන් වහන්සේට ප්‍රථමයෙන්ම වේරවරණන් පූජා කළේ බිම්සාර රජතුමා. රජතුමාර ධනේ රාජ්‍ය සේවකයන් යවලා සියල්ලක් මාර්ගයෙන් නැවත මුහුට හිමි කළා දීලා ඔහු ඒ ප්‍රදේශයේ සිටුවනේ අපත්තක් කළා. ඒ දැන්නේ මේ තරුණියව බුදුරජාණන් වහන්සේට එක්කගෙන ගියා. ධර්ම දාය ලබා දෙන්න. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟදී මොහු හඳුනා දුන්න මේ වගේ කෙනෙක් කියලා. අන්නේ අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව අර කුඹගෝස හරවිය සඳහන් කළේ. උත්සාහයෙන් වැඩ කරන, සිහියෙන් වැඩ කරන, සම්‍යක් සීලව ගත කරන, ධර්මානුකූල ජීවිත ගත කරන, නිසමකාරී නොවී ස්ථානෝචිත ප්‍රඥා වැඩ කරන, ඒ වගේම ධර්මානුකූල ජීවිතයක් ගත කරන අප්‍රමාදී ජනතාගේ කීර්තිය වැඩි වෙනවා කියලා සඳහන් කරනවා. මේ ලක්ෂණ සියල්ලක්ම කුඹගෝස වෙන තියුණා. උත්සාහයෙන් වැඩ කළා, සිහියෙන් වැඩ කළා. සුචි කම්මස්ස ඔව කවදාවත් දැරි දේවල් කරේ නැහැ. ඔව සාලිය ඉතිවේ ධාර්මිකව නිවැරදි කර්මාන්තව කළේ. සුචි කම්මස්ස නිසාම කාරිනෝ ඔව ස්ථානෝචිත ප්‍රඥාවෙන් නොනින් වැඩ කළා. මේ නිසාම කාරිනෝ කියන ගුණය බුදුදහමේ සුවිශේෂී ලක්ෂණයක් විදිහට දක්වනවා. මේක කරණීයමෙද සූත්‍රයෙන් දැක්වෙනවා නිපක කියලා. මෙතන ගාථා සූත්‍රයෙන් දැක්වෙනවා සීලේ පටිච්චය නරෝසපාඤ්ඤෝ චිත්තං පඤ්ඤච්ච භාවයන් ආර්ථාති නිපකෝ වික්ඛු. නිපක කියලා කියන්නේ මේ ලක්ෂණයමයි. නිසංකාරිනෝ ස්ථානෝචිත ප්‍රඥාවෙන් තැනට ඔබින විදියට කටයුතු කිරීම. ඇතැම් විට අපේ පින තිබුණත් අපි ධර්මයේ දැනගෙන හිටියා අපි ඒ තැනට නිසි විදියට කටයුතු නොකරොත් අපේ උගත්කම්, අපේ ධර්මඥානය, අපේ උත්සාහය තැමෙට නිෂ්ඵල වෙනවා. ඒකේ එකතකින් ලැබෙන්නේ තමන්ගේ පෙර කර්මයෙන් ගෙන තිබුත් තියෙනවා. අනිත් එකෙන් තමන්ගේ අධ්‍යාපනයෙන් ලැබෙන ආභාෂයෙන් සහ විශේෂයෙන් හොඳ මිතුරන් ඇසුරු කිරීම සහ අධ්‍යාපනයෙන් තමයි මේ නිසම්ම කාර්යය කියන ගුණය ඇති වෙන්නේ. කතා කරන්න ගියත්, ක්‍රියාවක් කරන්න ගියත්, සිතවිලක් හිතුවත් ඒ හැම තැනදීම ඒ තැනට අදාළ විදිහට අපි කටයුතු කරන්න ඕන. එහෙම නැතුනොත් අපිට ලොකු පාඩු වෙන්න පුළුවන්. අපි සමාජයේ මැදදී අප්‍රසන්නයටපත් වෙන්න පුළුවන්. අපිට ලැබෙන තියෙන බෙනිෆිට්ස් ප්‍රතිලාභ නැති වෙලා යන පුළුවන්. අපි අනාගත ඉලක්කයන් අපි බලාපොරොත්තු වෙන ස්ථාන වලට ළඟා වෙන්නේ මේ වගේ ගිලිහැනකට පුළුවන්. ඒත් සමේ ගුණ සුවිශේෂී ගුණ අපි දක්වනවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණා සඳහන් කළේ මේ කුම්භකෝසක තරුණයා ළඟ මේ ලක්ෂණ තිබුණා. අන්නේ ලක්ෂණට ඉතාම වැදගත් උකහාගෙන බුදුරජාණන් වහන්සේ එක ගාථාවකින් මේක අපිට ඉදපත් කරනවා. බලන්න මේ සිද්ධියෙන් නිර්මාණය වෙච්ච මේ ගාථාව ධම්මකදී අප්‍රමාද වග්ගයේ ඇතුළත් මේ ගාථාවෙන් සමාජයට කොයිතරම් දායාදයක් ලැබිලා තියෙද? අර ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් සංවේදනික බුද්ධිය වැනි මහා විෂය ධාරාවක පදනම වෙන්නට තරම් මේ කුඩා ගාථාව ශක්තිමත් වුණා. තිනොතනේ බුදුදහමේ මේ කරුණු ටික අපි අඳින්නේ කළොත් අපි මේ ලෝකයේ කොයිතරම් වාසනාවන්තද කියලා හිතන අපට. ඇතැම් විට වර්තමානයේ තියෙන නොයෙක් හේතු මත ඇතැම් විට දේශපාලනික වියවුල්, ලෝකයේ තියෙන යුද්ධ, සාමාජික උපද්‍රව, කලකෝලාහල, දේශගුණ විපර්යාස මේ නොයෙක් දේවල් මත අද මිනිසා මානසික වශයෙන් බොහෝ වියවුල් වලින් ඉන අවස්ථාව. අන්න ඒ දේවල්ට කතා බහ කරනකොට අපට මේ ධර්මයේ බොහෝ විට අපේ ජීවිතෙන් ගිලිහෙනවා පිනතුනි. නමුත් අපි දක්ෂ වෙනට ඕනේ ඒ දේවල් තියෙන අතරේදීම මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්නට පිනතුනි. ඇතැම් විට අනිත්‍යයේ වැරදි නිසා දැන් විශේෂයෙන් මේ කාලේ ශ්‍රී ලංකා ඉදිරිත් හැටියට ඔබ ඇතැම් විට මෙහි නෙදාගත්තට සිටින් ඉන්නේ ශ්‍රී ලංකාවේ. දිනපතා වෙන දේවල් හිත ඔබම වාන් දුක් වෙනවා. ඔබ දැන් හිත නරක කරගන්නවා. එතෙම ලංකාවේට වඩා සංගීතපත් වෙනවා. ලංකාවේට වඩා ලංකාවේ යම්සි දෙයක් කරන්න ඕන කියන හැඟීමක් ඔබේ හිතේ තියෙනවා. ඔබ බොහෝ දෙනෙක් ඒක කරනවා. ඒක සත්පුරුෂකම්. නමුත් වෙන තැනේ සියලක්ම කරන අතරේදී අපි දක්ෂ වෙන්නට ඕන. අපි මේ පරිසරය ලැබුවේ ලොකු පිනකින්. අන්නේ පින අපි ලැබුණේ ධර්මය නිසා. අන්න ඒ ධර්මය තමයි ජීවිතයට ඉහෙලින්ම තියාගන්න උත්සාහ කරන්න ඕන. එහෙම ඉන්නකොට අපට දැනට ලෝකෙට කරන සියලු පණා සේවයක් ලෝකෙනුම අපිට කරන්න පුළුවන්. අපි හින්නර කරගත්තොත් අපිට දැන් කරන තරම් දෙයක් කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපි මානසික වක් ශක්තිමත් හිටියොත් අපි හිත පිරිසුදු හිටියොත් අපි ඉපදින රට විතරක් නෙවෙයි අපේ මේ මුළු ලෝකෙටම දෙවියන්ට බ්‍රහ්මයන්ට උදව් කරන්න පුළුවන් මට්ටමට සරිලන විදිය ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ ලබා දීලා තියෙන්නේ. අමෙන් සාධාම අපි කොමන දේ කරත් අපේ ජීවිතේ ප්‍රධානතම ඉලක්කය ඉහෙලින්ම මේ ධර්මය කියන එක සබා ගන්නට ඕන. අන්නේ ධර්මය පිළිපැදීමේදී හේතු වන කරුණු හතක් තමයි මේ ගාථාවෙන් පැහැදිලි කරන්නේ. උත්තානවතෝ මහන්සියෙන් වැඩ කරන්නට ඕන. විශේෂයෙන් ගිහියන් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා උත්තාන විහෙරදී ගතේහි මහා බල පරිපිටේහි සේනාවක් හිටේහි ධම්මකේහි ධම්මලද්දේහි කියලා. උට්ටාන වීරයෙන් මහන්සියෙන් දහඩිය මුගුරු වගුරුවලා ධාර්මිකව ධනිය උපයන කියලා. මේක තමයි ධනිය පීමේ නිර්මාණය කියන්නේ. මෙහෙම කළොත් තමයි පින්නතුනේ රටක් සංවර්ධනය වෙන්නේ. එහෙම නැතුව සහනාධාර බලාපොරොත්තු වෙන්නේ කියොත් වෙනත් රටකින් ආධාර බලාපොරොත්තු වෙන්නේ කියොත් පින්නතුන රට ගොඩ ගන්න බෑ. රට ගොඩ ගන්න නම් ඊ රටේ මිනිස්සු මහන්සියෙන් වැඩ කරන්න ඕන. නිෂ්පාදනයට ඍජුව දායක වෙන්නට ඕන. එහෙම වුණොත් විතරයි රට ගොඩ ගන්න පුළුවන්කම තියෙන්නේ. යම් කිසි රටක් පිරුණා නම් පිරුමනේ ඒ රට වැඩ නොකර ඉඳගෙන ප්‍රතිලාභ ලැබීමේ ආදීන විදියට. නැත්නම් සහනාධාර වැඩිපුර ලැබීමේ ආදීන විදියටයි රටක් පිරෙන්නේ. ඒ නිසා රටක් ගොඩ ගන්න නම් නිවසක් දිනු වෙන නම් ඒ නිවසේ ඒ ගමේ ඒ රටේ ඉන්න අය මහන්සියෙන් වැඩ කරන්නට ඕන. ඒ ඍජුවම සංවර්ධනයට දායක වෙන්නට ඕන. නිෂ්පාදනය කොටස් කරවම වෙන්නට ඕන. එහෙම නොවුනොත් අපිට කාලයක් සුගෝභෝගී ඉන්න පුළුවන්. ණය අරගෙන ජීවත් වෙන්න පුළුවන්. ණය හැමතැනම ගන්න පුළුවන් අරගෙන ගන්න පුළුවන් තැන් ඉවර වුණාට පස්සේ අපිට ඊට පස්සේ කවුරුටත් ණයක් ගන්න බැරි වෙනවා. ඒ නිසා බුදුහාඳුර බලන්න කොයිතරම් දුරට අපි ගැන හිතලා කෙනෙක්ගේ සාර්ථකත්වයේ කීර්තිය ලබන්නට හේතු වන පළවෙනි කාරණේ දේශනා කරේ උත්තාන උත්තානතෝ කියන කාරණා. උත්සාහයෙන් වැඩ නොකරොත් තමන්ට කීර්තිය නැති වෙනවා. දැන් බලන්න අපි ඉපදිච්ච භූමිය කොච්චර කීර්තියක් කිමිට රටන්ද. නමුත් උත්සාහයෙන් මිනිස්සු වැඩ නොකිරීම නිසා සහ ධර්මානුකූල නොවීම හින්දා මිනිස්සු කොයිතරම් පහට වැටුණාද. ඉතාම දුප්පත් රටවලින් ණය ගන්න මට්ටම අපි පත් වුණා. නම් කියන වචනේ රටවල් දෙකෙන් අගොරුවක් වෙනවා. අපි හිතන්නේ ලෝකයේ පල්ලෙහාම රටවල ණය ගන්න මට්ටමට මෙතරම් ශ්‍රේෂ්ඨ ජාතියක් පිරිමුනේ මේ උත්තාන වතෝ කියන ලක්ෂණය නොතිබෙන නිසා කීර්තිය අහිමුණා. පින්නොත් රටක් ආර්ථිකයෙන් ගොඩ ගන්න පුළුවන් ටික කාලෙකින් නමුත් ඒ නැති වෙච්ච කීර්තිය ගොඩ ගන්න බැහැ ඉතින්. වසර දහස් ගාණක් කැපවීම කළා පරිත්‍යාගයන් කරලා ඒ ලබාගත් කෞ කීර්තිය ගොඩ ගන්න එක එතරම් ලේසි පහසු වැඩක් නෙවෙයි. පුද්ගලයෙකුට රටකට තියෙන ප්‍රධානතම දේ තමයි ගෞරවය කියන එක. ඔබ දන්නවා සමහර රටවල් ගැන කියනකොට ලොකු ගෞරවනික භාවයක් එනවා. ජපානය ගැන කියනකොට ඒ වගේ යුරෝපයේ සමහර රටවල් තියෙනවා. ඒ රටවල් ගැන කියනකොට අපිට හදවතින් ලොකු ගෞරවයක් එනවා ඒ රට ගැන. ඒ රට අනිත්ට හානියක් කරන්නේ නැහැ, ණය ගන්නෙ නැහැ. ඒ රට වලට උදව් කරනවා. ඒ රට නිෂ්පාදනයට ප්‍රියෝ දායක වෙනවා. ඒ ගැන හිතනකොට අපි හදවතින්ම ඒ රට ගැන ගෞරවයක් ඇති වෙනවා. පුද්ගලික ගැනත් එහෙමයි. යම් කිසි පුද්ගලෙක් මාහත්සේල වැඩ කරනවා නම්, නිදිවරගෙන වැඩ කරනවා නම්, අදට සමහර ඉන්නෝ පින්තුනි මේ ප්‍රදේශෙම ඉන්නවා. උදේ 4ට අවදි වෙනවා. රෑ 12 වෙනකම් වැඩ කරන්න ඉන්නවා. එතැන්මිට වයස අවුරුදු 85යි. මහා ධනවත් වසින් ඉන්නවා. ඔබට හිතෙන්නේ අනේ ඒ ධනවත්ියට ඕන තරම් සල්ලි තියෙනවා නිකන් සල්ලි හම්බෙනවා කියලා කියන්නේ. නමුත් පින්තුනි ඇගේ චරිතවල පිටපස්සේ තියෙන්නේ උදේ 4ට අවදිලා රෑ 12 වෙනකම් වැඩ කරන්න. එහෙම හම්බ කරන සල්ලි තමයි දැනට පන්සලට පරිත්‍යාග කරන්නේ නිකන් සල්ලි නෙවෙයි. සමහර ඊතනයට ඕන තරම් සල්ලි තියෙන දෙන්න පුළුවන්. ඒකයි තොන්නට කවන්නේ කියලා නේ. පින්න තුනේ නිකන් ගන්න සල්ලි නෑ. දැනට මිලියන ගණන් විහාරස්ථාන වලට සමාජයට ආත්ම දහමෙන් වියදම් කරන අය අදටත් මේ සමාජෙ ඉන්නවා. ඒ නිකන් ලැබුව දෙයක් නෙවෙයි ඒක. බොහොම මහන්සියෙන් ධාර්මික ලැබුව දෙයින් තමයි ඒ පරිත්‍යාගයන් කරලා එහෙම කරලා ඒ කීර්තියක් ලබා ගන්න කමක් නෑ. මහතෙන් හම්බත් කරනවා නම්, ඒ දේ ධර්මික දේවල් යොමු කරනවා නම්, ඒ අය මේ ලබන කීර්තිය, මේ ධර්මයෙන් තියෙන කීර්තිය තමයි ලබන්නේ කට්ටිය. අනේ නිසා කීර්තිය ලබන පළවෙනි ලක්ෂණය තමයි මහන්සියෙන් වැඩ කිරීම. සතිමතෝ නිතර සිහියෙන් ඉඳීම සතිපට්ඨානයි. අපි සිහිය නොහිටියොත් අපි අරින් වැරදි අඩු පාඩු වෙනවා. ඊටාම කුඩා දේ ඉඳන් සතිපට්ඨානයේ ඉහළම කරුණෝ විදර්ශනාව දක්වාම කරුණෝ මේ කරුණු තුල ගොනු කරන්න පුළුවන්. ඊටාම සරල දේ තමයි අපි යතුරු දීපහම යතුරු තියන තැන අමතක වෙනවා. ඇතැම්ට ෆෝනෙන් තියන්න ෆෝනෙන් තියෙන කොතන දිහා අමතක වෙනවා. ඊටාම සරල දේ මේකයි. මේක නිතර නිතර පොඩි පොඩි දේ අමතක වෙනවා නම් ඇතැම්ට ගෙදර ගියම බැනුම් හරිනවා අපිට. බලන්න තමන්ගේ කීර්තිය අහිමි වෙනවා. ඒ කුඩා දේ ඉඳලා පින්නතුනේ අපට ඇසට රූපයක් පේනකොට ඒ රූපේ ක්‍රියාකාරීත්වය මොකද්ද කියලා බැරියම දක්වාම මේ සිහිය සතිමත් බව දිනු කරන්න පුළුවන්. ඒ තමයි තාම පුළු විශේෂ නහරක් තමයි සතිමත් බව නැත්නම් මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ. සුටි කම්මස්ස නිවැරදි කර්මාන්ත කයින් වචනයෙන් සිතින් යමක් කරනවා නම් නිතරම හිතලේ ගැන කරන්නට ඕන. පිරිසුදු සිතින් කරන්නට ඕන. අපිරිසුදු සිතින් අපි යමක් කළොත් අපිට දුක් විපාක එන්නේ. ඒ නිසා තමයි ධම්මපදයේ මූලම කාරණාවෙන් කියන්නේ මනෝ කෝබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමය. මනෝ විද්‍යාව බුදුදහමේ මනෝ විද්‍යාව මේක පිළිබඳව. කාමරිය ඔබෙන් ඇහුවොත් බුදුදහම මනෝ විද්‍යාවක්ද නැත්නම් මනෝ විද්‍යාවට අදාළ කරුණු බුදුදහමේ තියෙද කියලා ඇහුවොත් කවුරු හරි මෙන්න කියන පුළුවන් කාරණා වෙනද? ධම්මපදයේ ආරම්භ කරන්නේම මනෝ කෝබ්බංගම ධම්මා. මයිලිස්ට ෆෝරන my listed mind made are there. If someone speaks or acts with a wicked mind, suffering follows him. මෙන්න මේක තමයි මුලින් සංකල්පය. ඒ වගේම පිරිසුදු හිතින් යමක් කළොත් ඒ පිරිසුදු හිත නිසා අපි කයින් වචනයෙන් සිතින් කරන දේවල්ට සැප විපාක ලැබෙනවා. එතකොට මෙන්න මේක තමයි අපි අතට ලබා දෙන දහම් පොත. මේක තමයි බෞද්ධයන් අත්පොත. මේක තමයි අපේ හැන්ඩ්බුක් එක. හිත පිරිසුදුණයක් කරවතින් තමන්ට සැප ලැබෙනවා. හිත පිරිසුදුණයක් කරවතින් තමන්ට දුක් විපාක ලැබෙනවා කියන කාරණය. මෙන්න මේ අවබෝධය සමග තමයි සුති කම්මස්ස කියන කාරණය එන්නේ. නිවැරදි කර්මාන්ත. මේකම තමයි බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරට දේශනා කළේ. පච්චවෙක්කීත්වා කයන කම්මක්ඛාතබ්බං. රාහුල කයින් යමක් කරනකොට නැවත නැවත සිහි කලයක කරන්න. නිවැරදිද කියලා. පච්චවෙක්කීත්වා වාචාය කම්මක්ඛාතබ්බං. වචනයක් කතා කරනකොට නැවත නැවත හිතලා බලන එක නිවැරදිද කියලා. පච්චවෙක්කීත්වා මනස කම්මක්ඛාතබ්බං. නැවත නැවතත් මොනින් බලලා සිටින් දේවල් කරන්නේ කියලා. එතකොට සුචි කම්මස්ස කියන්නේ නිවැරදි කර්මාන්ත. ඒක තමන්ගේ කීර්තිය දිනු කරගන්න හේතු වෙනවා. වෙනත් දෙයකින් කියනවා සිල්වත් බවයි මේ කියන්නේ. විශේෂයෙන් පංචසීල ආරක්ෂා කිරීම වෙනතුනි. ප්‍රාණඝාතයේ සොරකම් කිරීම, කනෝග හැසිරීම, බොරු කීම, මන්ත්‍රව්‍ය භාවිතය. මේ පහ තමයි සමාජයේ යහපැවැත්මට හේතු වන ප්‍රධානතම කරුණු පහ. පංච සීල ආරක්ෂා කිරීම. මේක තමයි යහපත් කර්මාන්ත කියලා කියන්නේ. බලන්න පිළිතුර ඔබ කවුරු හරි අලුත් කෙනෙක් හඳුනා ගන්නවා නම් නැත්නම් ඔබේ ව්‍යාපාරයකට හරි ගෙදරකට හරි අලුතෙන් කෙනෙක් ගෙනවා ගන්නවා නම් ඒ කෙනා ගැන ඔබ කලින් නොදන්නවා නම් ඔබ ඒ කෙනා දන්න කෙනාගෙන් ඒ තැනත් ගැන විස්තරයක් අහනවා. මොකද අහන ඉස්තරේ ඒ තමයි අහවල් කෙනා හොර බොරු නැති කෙනෙක්ද කියලා. හොර බොරු නැති කෙනෙක්ද කියලා අහන්නේ. ඒ කියන්නේ හොරකම් කරන්නේ නැති කෙනෙක්ද බොරු කියන්නේ නැති කෙනෙක්ද කියලා මේ අහන්නේ. වෙනත් විදිහකින් මොකද මේ අහන්නේ? පංච සීලයෙන් සීලපද දෙකක් ආරක්ෂා කරනවා කියලා මේ අහන්නේ. අදිනාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එකයි මොසාවාද වේරමණී කියන මේ කාරණා දෙක අරගෙන කියලාද කියලා මේ අහන්නේ. බලන්න පින්නතුනේ ඔබේ නමේ දරුවේ විවාහ කර දෙනවා නම් අහන්නේ සොරා සෝදුව නැති කෙනද කියලා අහන්නේ. ඈ එයා මත් වෙන ඔබන කෙනෙක්ද සෝදු නොකරන කෙනෙක්ද කියලා අහන්නේ. මේ පංචශීලමයි මේ අහන්නේ. බලන්න පින්නතුනි කෙනෙක්ගේ ළඟ සිල්පද දෙකක් ආරක්ෂා කරනවා නම් එයා තමන්ගේ ගෙදරුණත් නවත්ත ගන්න පුළුවන්. ඔබ ඇසුරු කරන කෙනෙක් ඔබ දන්නවා නම් එයා කිසිසේත්ම හොරකම් කරන්නේ නැහැ කියලා. එයා කිසිසේත්ම කාම විරෝධය හිතෙන්නේ නැහැ කියලා ඔබ දන්නවා නම් මේ පංචශීල සිල්පද දෙක ඇන්නේ. ඔබ ඇසුරු කරන කෙනෙක් ඔබ සියලු සීයත්ම දන්නා නම් එයා කවදාවත් හොරකම් කරන්නේ නැහැ. එයා කවදාවත් කාම විරෝධය හිතෙන්නේ නැහැ කියලා ඔබ දන්නවා නම් එයා වෙන ඔබට කොච්චර ගෞරවයක් අඩගන්නවා. ඕනම වෙලාවක ඔබේ ගෙදර යතුරු ටික දේවල් ටික බාර දෙ යන පුළුවන් යාට. ඒක මොකක් කරන්නේ? ඕනම වෙලාවක ඔබේ ගෙදර ඉන්න දරුවෝ ටික ස්වාමි බහරියවන් ඒ ගෙදර තියලා යන පුළුවන් බයක් නෑ ඔබට. බලන්න පිළිතුර මේ සිල්වත් ජීවිතයත් එක්ක කෙනෙක් ගැන ඔබට කොච්චර ගෞරවයක් හටගනවද? දැනටත් ඔබට ඒ වගේ මිත්‍රයන් ඉනවනේ. දැනටත් ඔබට ඒ වගේ මිත්‍රයන් ඉන්නවා. ඒ මිත්‍රයන් ඇතැමට ඔබේ සහෝදර සහෝදරයම දෙන්නේ නැහැ. ඔබේ සහෝදර සහෝදරයන්ට වඩා ඔබ ආදරය කරනවා, ගරු කරනවා මේ සිල්වන්ත භාවයේ තියෙනවා නම්. ඒකයි කියන්නේ විශ්වාසා පරමාඥාතී කියලා. විශ්වාසවන්ත භාවය, විශ්වාසවන්ත කෙනා තමයි උතුම් ඥාතිවරයෙක් කියලා. මේ ඥාතිත්වයේ ප්‍රධාන පදනම ෆවුන්ඩේෂන් එක තමයි සිනත් බහය කියන්නේ. මේක තමයි කීර්ති දෙනාගත් තියෙන ලක්ෂණය. සිල්පද දෙකක් ආරක්ෂා කළා මෙහෙම නම් පේනතුනේ. සිල්පද පහම ආරක්ෂා කළොත් කොහොමද හිතෙන්නේ? යාගෙන කොච්චර ආදරයක්, ගෞරවයක්, විශ්වාසයක්, සෙනෙහසක් අපට ලැබෙනවද? මේක තමයි කීර්තිය ලබන ක්‍රමය. නිසම්ම කාරිනෝ කරන වැඩෙන් ඉතාම නොවනින් සලකන බල කරන්නට ඕන. ධර්මයේ සඳහන් වෙන වචනයක් කතා කරනකොට සමහර වචනේ ඇත්ත වුණත් ඒක නිෂ්පල දෙයක් නම් ප්‍රයෝජනවත් නැති දෙයක් නම් ඒක ඇත්ත වුණත් කතා කරන්න එපා කියලා. ඒ වගේම සමහරට ඇත්ත දේ හැබැයි කාර්කවත් හැබැයි ඒක අහන්නට ප්‍රිය නැහැ. නමුත් ඒ වෙලාවට ඇත්ත කතා කරනවා කියලා. ඇත්ත වුණත් ඒක අප්‍රිය නම් ඒක අනවකකාරී නම් කතා කරන්න හොඳයි. සත්‍ය දෙයක් නම් ඒක අප්‍රිය වුණත් ඒකෙන් යහපතක් වෙනවා නම් ඒකෙන් බොහෝ දෙනෙකුට යහපතක් නම් ඒක කියන්නේ කියලා. මෙන්න මේ වගේ භාෂාව හසුරුවනේදී දැන් අයින් කරනවා නම් අත්තව්‍යාපාදයි සංවත්තිතේ පරව්‍යාපාදයි සංවත්තිතේ විකසනා කරනවා. ඒකට දෙය තමන්ට හානියක් වෙනවා නම් අනිත්යට හානියක් වෙනවා නේද කරන්න එපා කියලා. යම්ිත දෙයක් කරනකොට තමන්ටත් යහපතක් වෙනවා. අනිත්යටත් යහපත වෙනවා. ඒ විතරක් නෙවෙයි. මෙලොවටත් යහපත වෙන, පරලොවටත් යහපත වෙන දෙයක් අපි නිතරම කරන්න ඕනේ කියලා. මේක තමයි මේ නිසම්ම කාරිනෝ නිපක ස්ථානජිත ප්‍රඥාව තැනට ඔබෙනසේ නොවනින් බැරි පිළිමේ ලක්ෂණය. දැන් මේ තරුණයාගේ ළඟ මේ ලක්ෂණේ බැරිවම තිබුණා. එහෙම නොතිබ්බනම් ඇතැමිට ඔහුට කිරගෙද යන්න වෙන්නේ. මෙච්චර ධනයක් ඔහු නගරයට ආව ගමන් එළිට ගත්තනම් ඔහු ගැන සැක කළා. ඔහුට දඬුවම් ලැබෙන්නේ නැතුව ඔහු කොහොම වරකට කරා කියලා. නමුත් ඔහු වෙලා වෙනකම් ඔහු ඉවසගෙන හිටියා. ඔහු කුලීවණක් කරමින් හිටියේ. දැන් කාලන් ධනයක් තිබ්බම පෙන්නනවා නේද කටියේ නේද? නමුත් මේක කාරික පෙන්නන්න කියන්නේ නැහැ. ඇඳුමෙන් වුණත්, පාවිච්චි කරන බඩමුට්ටු වලින් වුණත් පේනොතනේ තමන් දක්ෂ වෙන්නට ඕන. නැත්තම් හොරු හතුර තමයි දේවල් විනාශ කරගන්න. දැන් වටිනා ආවරණයක් වුණත් පැනගෙන යනකොට ඔය කල්පනාකාරී වෙන්න ඕන. ඒ දේ අරන් පැනගෙන ඉන්න ඔබට හානියක් වෙනවා නම්, ඒ භාණ්ඩේ නැති වෙන්න පුළුවන් නම්, ඒ භාණ්ඩේ නිසා ඔබේ ජීවිතේට හානියක් වෙන්න පුළුවන් නම්, ඒ අවස්ථාවේදී වටිනා බාණ පාවිච්චි කරන්න එපා. වටිනා විදිහට පේන වෙන දෙයක් පාවිච්චි කරන්න එපා. ඒක තමයි මේ නිසං කරනවා කියලා කියන්නේ. ස්ථානජිත ප්‍රඥාව කියන්නේ මේකයි. මේක තමයි නෝනින් වැඩ පිළිම කියලා කියන්නේ. එහෙම වුණොත් තමයි අපිට මේ ඉන්න සමාජය තුළ කරදර සම්බාධකටපත් නොවී කරදර අරගෙන අපිට ජීවත් වෙන්න පුළුවන්කම් තියෙන්නේ. එහෙම වුණොත් විතරයි අපේ ජීවිතේටපත් වෙන්නේ. එහෙම නැත්නම් අපි මේ මොඩ වැඩ කරොත් මොකද වෙන්නේ? අපේ යාළුවොත් බනිනවා අපිට. බලන්න මේ කොච්චර ලොකුනේ කියලා කරා. කොයි තරම් වටිනාකමක් වුණත් ඇයි මේ වගේ මොඩ වැඩ කරන්නේ කියලා අපිට බනිනවා. තමන්ගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවත් එකපාර අනිත් කෙනාට ෆෝවර්ඩ් කරන්න එපා කියලා තුනි. ඒක බලන්නේ කොහොමද කියන්නේ? ඒක අර්ථවත් දෙයක්ද? ඒක යවුවට පස්සේ ඊළඟ කෙනාට ඒක නරක වෙනවා නම්, අකුසලයක් වෙනවා නම්, ඒකෙන් තමන් ගැන ගෞරවණීය හානියක් වෙනවා නම් එකපාර ඒක ෆෝවර්ඩ් කරන්න එපා. තමන් දැනගන්න ඕනේ ඒක තේරුම් අරගෙන හොඳ දෙයක් විතරක් අනිත් කෙනාට යවන්න. එහෙම නැතුනොත් තමන්ට එන හැම මැසේජ් එකක්ම අනිත් කෙනාට ෆෝවර්ඩ් කරනවා මොකද වෙන්නේ? ආරංචියට වස්සේ ඔබ ගැන ගෞරවයේ විශ්වාසය ඇති වෙන අනිත්‍යයෙන්. නමුත් ඔබ මැසේජ් එකක් කියවන කලාතුරකින් වටිනාකමක් නම්, ඒ මැසේජ් අනිත්‍යයෙන් බලන ඔබ ගැන. ඊමේල් එකක් වුණත් එහෙම ඔබ හැම වෙලාවෙම ඊමේල් යවනවා නම් එන්නේ ඊමේල් එක අනිත්‍යයට. අනිත්‍ය ඔබ ගැන විශ්වාසය අහි වෙනවා. ඔබ යවන්නේ වටිනාම දෙයක් නම් අනිත් කෙනාට, අනිත් කෙනා ඔබ ගැන ලොකු සැලකිලිකින් මේක නහව ආවරිගට දෙයක් කරන්නේ නැහැ. බොහොම කල්පනා කරලා බල කරන්නේ කියන ඔබ වෙන කවුරුත් ඔබේ කීර්තිය දිනනවා. බලන්න මේ බුදුහාමුදුරුවෝ කොච්චර ලස්සනට අපිට මේ ධර්මයන් දේශනා කළා කියේද? සුචි කම්මස්සෙන් සමකාරිනෝ සංයතස්සක සංයත සීලිය වාසය කිරීමක්. ඇස්කනා සාදීන්ද්‍රිය වලට අරමුණු වෙනකොට ඒ දේ ගැන බොහොම අවධානයෙන් ඉන්නට ඕන. ඇසට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳක් එනකොට, දිවට රසයක්, සරීර පහසක් මෙන්න මේ තැන්වලදී අපි කොයි තරම් දුරට සංගත සීලිය වාසය කරනවද කියන කාරණය. මේකත් වෙනස අවශ්‍ය දෙයක්. අපි හැට රූපයක් කියනෝ ගම අපි ඉක්මන් වල වැඩ කරනවා නම් කවුරු කෙනෙක් බැන්න ගම අපි ඉක්මනට කේන්ති ගන්නවා නම් නැත්නම් කවුරු කෙනෙක් ඔබ ගැන ಗುಣගතනයක් කරපු ගමම ඔබ ඒකට සතුටු වෙනවා නම් අනිත් කෙනා දන්නවා ඔබ රවට්ටන්න පුළුවන් කියලා. ඒ නිසා ඉක්මන් වල වැඩ කරන්න හොඳ නෑ. ඇහැට රූපයක් දැක්කහම කනක් ශබ්දයක් ඇහුණාම දේවන රසයක් ලැබුණත් එහෙම ඒ රසය ඉක්මනට හොඳ දෙයක් කියලා ඉක්මන් වෙන යන පැටැමිට ශරීරට හානි කර දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙනවා. ඒ නිසා මෙන්න මේ තැන්වලදී අපි ඊටාම නොවනින් සංයත සීලයේ කන්ට්‍රෝලින් සෙන්සස් කියන එක ඩිසිප්ලින් ඉන් අවර් සෙන්සස් කියන එක ඉන්ද්‍රිය සංවරය කියන එක වැදගත් කාරණයක් විදිහට මෙතෙන් දක්වලා තියෙනවා. ධම්මදී වෙනවා. ධර්මානුකූල ජීවිතයක් ගත කිරීම. මොකද ධර්මානුකූල ජීවිතය කියලා කියන්නේ? ධර්මානුකූල ජීවිතය කියන්නේ සම්මා දිට්ඨිය යුක්ත වාසය කිරීම. මොකද සම්මා දිට්ඨිය කියලා කියන්නේ? අපේ සිත මුල් වෙලා කරන දේවල් අනුරූපව තමන්ට සැප දුක් විපාක ලැබෙනවා කියන කාරණය. සමාධියේ පළවෙනි පියවර තමයි කම්මසකට සමාධිය කියන කාරණය. අපි වැරදි දෙයක් කළොත් අපේ ජීවිතේ කවදාවත් ඒක පසුතැන වෙනවා කියන කාරණය. ඒ වගේම අපි කරන යහපත තමන්ට ආනිසංස ලැබෙනවා කියන කාරණය. මෙන්න මේ ගැන විශ්වාසයෙන් වැඩ කරන්න පිළිතුරු. දවසක් දෙකක් නෙවෙයි මුළු ජීවිත කාලය පුරාම මේ ගැන විශ්වාසයෙන් වැඩ කරන්න. හැකිතා අකුසලෙ මිදෙන්න සම්පකාපා සංකරණ කියපු විදිහට කුසලසෝක සම්බදා හැකිතා ලෝකෙ යහපත කුසලයේ පින කරා කායයක් කරනකොට තමන්ටම මේ ආනිසංස පේනවා. ඉතාම ලස්සනට නිකම් මල් මාලාවක් වගේ ඔබ ජීවිත කාලය කරපු යහපත් දේවල් ආනිසංස ඔබටම ලැබෙන ආකාරය පේනවා. ඒ විතරක් නෙවෙයි පිළිතුරක් මහා පුදුම දෙයක් තියෙනවා. මෙහෙම ධර්මානුකූල ජීවිතයක් කාලයක් ගත කරනකොට ඇතැම් විට ඔබේ ජීවිතවලට යම් යම් කරදර කම්කටොළු වෙනවා. ලොකු අනතුරු වෙනවා. අන්නේ අනතුරු ගැන ඔබේ නොනින් බලනකොට ඔබට පේනවා ඒ අනතුරෙන් පස්සේ ඒ අනතුරෙන් වෙච්ච අයහපතට වඩා යහපතක් තමයි ජීවිතේ වෙනවා කියලා. ඇතැම් විට කවුරු කෙනෙක් අමනාප වෙන්න පුළුවන්. කාලයක්ම හිතවත් හිටියගෙන කමනා වෙන්න පුළුවන්. තමන් හිතාගෙන තමන්ගේ ජීවිතේම කන වැටුණා කියලා. ඇතැම් විට දිගටම යාළුකම හිටියට වඩා යහපතක් කරනවා අමාරුණාට පස්සේ. ඊට වඩා හොඳ යාළුවෝ තමයි මොන වෙනවා. ඇතැම් විට ඔබ වාහනේ ගෙදරින් එළියට ගන්නවා. ගන්නකොට වාහනේ හැපෙයි. ගේට් එක හැපෙනවා. අමුමාන් දුකේනෝනේ මෙච්චර පින්කම් කරනවා පහන් කක්ක බැලලා ගෙදර යන්න පිටත්ුනේ වාහනේ ගේට් එක හැපුණා කියලා. ඇදමිට පිනතුණු වාහනේ එළියට ගියා නම් කෙනෙක් ගෑන්ගේ හැප්පෙන ජීවිත හානියක් වෙන කෙනෙක් එකක් තමයි මේ දෙන්නේ අඩු කර දුන්නුනේ. ඇදමිට ඔබේ ළඟම ඥාතික් මිය යනවා. ඇදමිට මිය ගියපු කෙනා සුගතිගාමී වෙනවා. ඔබත් ඇදමිට වෙන දරුවන්ට ධර්මයේ පැතට යොමු වෙනවා. තමන්ගේ සමීපතම ඥාතීන් මිය ගියාට පස්සේ තමයි බොහෝ දෙනෙක්ගේ ජීවිතවල සැනසීම පරිවර්තනය කරලා තියෙන්නේ. එක්ක ළඟම කෙනෙක් මේ යන්නවන නැත්නම් තම ලොකු අනතුරකින් ආබාධිත වෙන්නවන නැත්නම් ලොකු රෝගයක් එන්නවන. මෙන්න මේ කරුණ වලින් සමහර ජීවිතවල සම්පූර්ණ පරිවර්තන වෙලා තියෙනවා. ජීවිත සාර්ථක කරගෙන තියෙනවා. ධර්මයට යොමු වෙනවා තියෙනවා. ධර්මානුකූල ජීවිතය කාලයක් ගත කරනකොට පින්නතුනේ තමන්ට ජීවිතයේ නැහැම සම්බාධකයක්ම දැස ඉතාම උපේක්ෂාසහගතව බලාගෙන ඉන්නවා. බලන්නේ ඒ දේ සුභවාදීව බලන්න පිළිතුර. ඒ දේ වෙච්ච දේ හොඳම දේ කියලා තමයි හිතන්නේ. පිළිතුරේ ගැන උදාහරණ නිදසුන් සිය ගණන් දහස් ගණන් දෙන්න පුළුවන්. මිනිස්සුගේ ජීවිතවලට වෙච්ච කාරණා ඒ අවස්ථාවේ වෙලා තියෙන හොඳම දේ වෙලා තියෙන. ඇතැමිට අනතුරක් වෙන්න පුළුවන්, ලෙඩ දුක් වෙන්න පුළුවන්, මරණයක් වෙන්න පුළුවන්, ලොකෝ ධනහානියක් වෙන්න පුළුවන්, යාළ මිත්‍රාදීන්ගේ අමනාපයක් වෙන්න පුළුවන්. මෙහි බොහෝ දේවල් ඒ තැනත්තාගේ ජීවිතේ වෙලා තියෙන හොඳම වෙලා තියෙන. හැබැයි නිකන් හිතලා නෙවෙයි වෙනුනේ. ධර්මානුකූලව තමන් කාලයක් අඛණ්ඩව ධර්මයන් සමග ජීවත් වෙන කෙනාට තමයි මේ ලක්ෂණේ ඉතාම පැහැදිලිව දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, එන්න එන්නම තමන්ගේ ආධ්‍යාත්මික සතුට වැඩි වෙනවා. තමන්ට ජීවිතයේ පසුතැවීම සිදු වෙන්නේ නැහැ පිටුතුනි. තමන්ගේ ඇති මේ දේුණානේක වරදක් දෙහි දෙන්නේ. ඒ වරද වුණත් තමන් දන්නවා ඊළඟ පියවර දෙක නිවැරදි කරගෙන තමන් යහපත් මාර්ගයට ආවා කියලා. ඒ වරද සිදු නොවුනට වඩා සිදු වෙච්ච එකෙන් තමන්ට යහපතක් වුණා, තමන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා කියලා තමන් ඒකෙන් දෙයක් ඉගෙන ගන්නවා. තමන් ඇති අඩුපාඩුවක් වුණත් වෙනසුනේ දුකෙන් නෙපා. ඇතැමිට කෙනෙක්ෙන් බැනුම් අහන්න පුළුවන්. තමන්ට අවවාදයක් ලැබෙන්න පුළුවන්. තම අවසානයේදී ඒ වර්ධනය වත නොකර ඉන්නටත් ඒකේ පාඩමක් ඉගෙන ගන්නටත් අපට යමක් ජීවිතේ එකතු වෙනවා. හැබැයි ඒ දේ කරන්න පුළුවන් තම තියෙන පිනතුනේ ධර්ම මාර්ගයේ අවංකව අඛණ්ඩව නිවැරදිව හැසිරුමදී. ඒක නිකන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක බුදුදහමේ ගැඹුරම ධර්ම කාරණා හොඳට තේරුම් ගන්න කරන්නට ඕන. විශේෂයෙන් සම්මාදිට්ඨියත් එක්ක ඉන්නට ඕන. සම්මාදිට්ඨිය පුරේ යවන් කියලා කාරණයක් තියෙනවා. ආරසණිය මාර්ගයේ පළවෙනි පියවර තමයි සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය කියන්නේ එකක් කම්මසකට සම්මාදිට්ඨිය. කර්ම රූපව තමයි සම්බුද්ධ විපාකෙින් ඉන්න ලැබෙනවා කියන කාරණිය. මේ අවබෝධයේ තිබුණ ප්‍රමාණයට තමා සම්මා සංකල්ප ඇති කරගන්නවා. නිතර මෛත්‍රී වාසය කරන්නේ. සම්මාදිට්ඨිය ඇතුණා නම් ඒ කෙනාගේ ළඟ හරියට සම්මාදිට්ඨිය ඇතුණාද කියලා බලන ප්‍රධානතම ලක්ෂණය තමයි යා කොයි තරම් දුරට මෛත්‍රී භාවනාව කරන කෙනෙක්ද කියන කාරණය. ඒ හේතුව බුදුරජාණන් වහන්සේ මෙත්තා චේතෝමිති සූත්‍රය ආදී සූත්‍ර රැසක දේශනා කළා. ලෞකික වශයෙන් කරන පින්කම් වල ඉහළම පින්කම ඉදිරිය දක්වලා තියෙන්නේ මෛත්‍රී වැඩි. අපි මේ මුළු ලෝකෙම දේවල් වෙනස් කෙනෙකුට දන් දෙන්න පුළුවන්. ඒ මුළු ලෝකෙම දේවල් උපයාගෙන හම්බ කරගෙන නැවත ලෝකෙට දන් දීමට වඩා අනිසංසයක් වෙනවා එක මොහොතක් මෛත්‍රී වැඩිම කියලා. අපි කරන සියලුම පින්කම් එක පැත්තකට තියමුනත් ඒ පින්කම් මෛත්‍රී බහන වැඩි වීමෙන් ලැබෙන ආනිසංසයෙන් 16 පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියලා. ඒ නිසා කුසලයේ දිනු කරගන්න අකුසල විපාක දුර්වල කරගන්න තියෙන ප්‍රධානතම ටෙක්නික් එක තමයි උපදේශ තමයි කමඨාන තමයි මෛත්‍රී වැඩි වීම. සීල සත්‍ය සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා කියලා හැකිතාක් මෛත්‍රිය වඩන්න. මේ මෛත්‍රිය තමන්ගේ ළඟ වැඩිලා තියෙද කියලා තමන්ටම බලනකොට යමක් කරනකොට තමන් බලන්නේ තමන්ගේ පැති ඉඳන්ද අනිත් කෙනාගේ පැති ඉඳන්ද කියලා තමන් බලනවා. කෑම කන්න ගියාම බලනවා ඉස්සෙල්ලාම කිනාදර තමන් කෑම කන්නේද බලාපොරොත්තු වෙමින් ඉන්නේ නැත්තම් එතන ඉන්න වයසක කෙනෙක් දරුවෙක් ඒ කෙනාට කෑමට ඉස්සර දෙන්නාද දෙන්නද තමයි බලන්නේ. යනකේ බලන්න පුළුවන්. වෙනත් විදිහකින් කියනවා නම් කෙනෙක් වරදකට ලොකු වරදක් කළා දඬුවමකට නියම වෙනකොට දැන් අපි කියමු ඔබ ඉතාම ආදරය කරන කෙනෙකුට හෝ රටකට හෝ ලොකු හානියක් කරපු කෙනෙකුට ලොකු දඬුවමක් දෙනවා කියලා කියමුකෝ. මරණීය දඬුවම වගේ ලොකු වරදක් කරපු කෙනෙකුට අධිකරණය තීරණය කරනවා මරණීය දඬුවම. ඒ මරණීය දඬුවම නියම කරපු වෙලාවේ ඔබේ හිත කොහොමද තියෙන්නේ? ඔබ ඒකට කැමතිද? අනේ හොඳ දෙයක් වුණේ කියලා හිතනවද? හොඳම දඬුවම තමයි දීලා තියෙන්නේ කියලා ඔබ හිතනවද? නැත්නම් ඔබ ඒ වෙලාවේ හිතන්නේ ඒ වරද කෙනා ඔබේම දඬුවම කොහොමද වේද? ඒ වරද කළා ඒ එල්ලුම්කට නියම වෙන්නේ ඔබේ ලේන් ඔබේ කුසෙන් බේවෙච්ච දරුවෙක් නම් ඔබ සතුරු වෙනවද කියලා? ඔබ සතුරු වෙන්නේ නැහැ. ඔබ ඔබේ හිතනවා අනේ ඒ දරුවාට මම මේ වුණා නම් හොඳයි දරුවා බේරිලා කියලා නේ. අන්න ඒ මට්ටමට ඔබේ හිත වැඩෙන්නට ඕන. ඔබ මේ ධර්ම ගැන කියනවා. හැබැයි වරදවා තේරුම් ගන්න එපා. ඒකෙන් කියන්නේ වැරදි වැඩ කරන්නේ නිදහස් කරන්නේ නෙවෙයි කියන්නේ මේ කියන්නේ. යම් කිසි කෙනෙක් වරදක් කළා තියෙනවා නම් ඊට සරිණන ලෙස දඬුවම් ලැබෙන්නට ඕන. නව මරණීය දඬුවම් බුදුදහමෙන් අපට කරන්නේ. යහිරේ දාන පුළුවන්. ඒකට බරපතල වැඩ සහිතව ජීවිතාන්තයේ දක්වාම සිරදඬුවම් නිම කරන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. වරදක් කරා නම් දඬුවම් නිම වෙනවා. හැබැයි කෙනෙකුගේ ජීවිතයට හානියක් කරන්න කාටයි කියන්නේ. අනේ වෙනාවේදී අම්ම කෙනෙක් දරුවෙක් දෙස බලනාකල්පයෙන් බලන තරම් මනසක් එකක් අපිට හැදලා තියෙනට ඕන. අනේ එම හැදලා තියෙනවා නම් තමයි ඇත්තටම අපිට සම්මාදිටිය තියෙනවා කියලා කියන්නේ. මේක තමයි බුදුදහමේ තියෙන සම්මා සංකල්පය. Right intention. සම්මාදිටිය තියෙනවා නම් සම්මා සංකල්පය තියෙනවා. නෙක්ඛම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අරහත් සංකල්ප කියන කාරණේ. සමාවචන ඊට පස්සේ අපේ වචනේ සමර වෙනවා. අපි වහක් කරන ප්‍රණය වචන පාවිච්චි කරා. කෙනෙක්ගේ දක්ෂතාවය, කෙනෙක්ගේ දියුණුව, කෙනෙක්ගේ ආධ්‍යාත්මික සමහර දෙන්නේ බලන එළියට පේන ප්‍රධානතම නිර්ණායකයක් තමයි භාෂා හසුරුවනක් හරි. ලැන්ග්වේජ් ෆිලොසොෆි කියලා බුද්ධාම වෙනම සංකල්පයක් විස්තර වෙනවා. මහ පුළුල් පරාසයක මේක. ඒ නිසා භාෂාව හැසිරීමෙන් තමයි කෙනෙක් දැස බාහිරට බලගන්නේ. කෙනෙකුගේ ප්‍රඥාව, කෙනෙකුගේ නුවණ, කෙනෙකුගේ චර්යාව, කෙනෙකුගේ දැක්ම, කෙනෙකුගේ වටිනාකම. අපි කොච්චර ලස්සන ආභරණ ඇඳගෙන, ඇඳුම් ඇඳගෙන, උපාධි මෙච්චර තියනවා කියලා, කොච්චර හොඳ වාහනයක් ගියත් අපේ කතා කරන වචන දුර්වල මට්ටමේ බාහිර වචන නම් අපි වටිනාකම පිළිවෙන්නේ නැහැ. අපේ වටිනාකම තියෙන්නේ නැවැන්නේ අපේ භාෂාව හසුරුවන ආකාරය අනුව. භාෂාවේ හැසිරීම තියෙනවනේ නිකන් නෙවෙයි. අපේ ළඟ කොච්චර සමස් සංකල්ප යහපත් කල්පනා තියෙනවද කියන හත්මක සමස් සංකල්ප නිකන් තියෙන්නේ නැහැ. සමස් සංකල්පයේ තියෙනවන්නේ සම්මා දිට්ඨිය කියන පමණට. යහපත් දැක්ම කියන පමණට. සම්මා දිට්ඨිය නිකන් තියෙන්නේ නැහැ. සමාධියේ තියෙන නිවන්නේ අපේ ජීවිතේ වැඩිපුර ළඟින් ආශ්‍රය කරේ කවුද? වැඩිපුර දේශනා, වැඩිපුර කාගේ දේවල්ද අපි කලින් අහලා තියෙන කියන කාරණේ මත. එනිසා ඔබ ආධ්‍යාත්මික යන කෙනෙක් නම්, ඔබ බණදා ප්‍රවණ කෙනෙක් නම් වෙනත් ඒ වගේම දිනු කෙනෙක් ඔබට අහඹරව තියෙනවා. ඔබෙන් අහන ප්‍රශ්න ඔබ දන්නවද? ඔබ කාගේ බණ වැඩිපුර අහන්නේ? ඔබ කොයි බණ පොත්පත් වැඩිපුර කියන්නේ? ඔබ කොමන ධර්ම කරුණු ප්‍රැක්ටිස් කරන්නේ කියලා වෙනවා. මේ අහනකොටම තේරුම් ගන්න පුළුවන් ඔබ ඉන්නේ ස්ථානෙ කොහෙද කියලා. එනිසා අපේ සම්මා දිටිට පාදක වන්නේ අහපු දේවල් කලින් ඉතරස්සේ. සම්මා දිටිය මත සම්මා සංකල්පය තීරණය වෙනවා. සමා සංකල්පය මත සමා වාචාව අපේ භාෂාව තීරණය වෙනවා. එන සමා සංකප්ප වලින් ආරම්භ වෙච්ච මේ ගමන් මඟ යහපත් වචන ඔස්සේ සම්මා කම්මන්තයට යනවා. යහපත් කර්මාන්ත ප්‍රාණඝාත සොරකම අදක් සඳහන් කිරීම මේ තුනේ වෙනවා. සමා ජීව ධර්ම ජීවිතයත්ම අපි දැන් අර කියා ඉතම ධර්ම ඔස්සේ දකිනවා. සමා වායාම යහපත් උත්සාහය අකුසලෙ මෙදෙනට කුසල කරන්නත් නිතර උත්සාහ කරනවා. සම්මාසති නිතර සිහින් ඉන්නවා. තමගේ කය වචනය ගැන නැත්නම් සිත කය ගැන නැත්නම් කාය වේදනා චිත්ත ධම්ම ගැන මේ හතර ගැන උපරිම ලෙස සිහින් පිටවාගෙන ඉන්නවා. කේතලෙන් සම්මා සමාධියට සමාදන් වෙනවා. පින්නතුණ ආරසිංහ මාර්ගය තමයි ගමන් කරන ආකාරය. ඒ නිසා අපිට හරි ධර්මයක් ලැබුණා නම් අපිට සම්මාදිටිය ලැබෙන්නට ඕන. සම්මාදිටිය ලැබුණා නම් අපි ඥානසිංහ මාර්ගයේ. අපිට කොහේ ගියත් වෙන තැන බයක් නැහැ. කොයි මොහොතේ මිය ගියත් අපිට බයක් නැහැ. අපි යන්නේ සුගතියට. අපි ඉන්නේ කතාම දහමඟ ඉදිරියට යනවා. ඒ තරක් නෙමෙයි. ලෞකික සම්මාදී තියෙන කෙනා උපරිම ලෙස මෛත්‍රී භාවන පුහුණු කරමින් ඉන්නේ. එහි අනිසංස විදියට ඔහු උපරිම ලෙස ජීවිතය හසුරවා ගන්නවා. සම්මාදී කෙටිවෙන පියවර ලෝකෝත්තර සම්මාදීතිය. කොයි තරම් දුරට ප්‍රඥාවෙන් ඉනවාද කියන කාරණය. අපට යමක් සිතනකොට, අපට යමක් පේනකොට, ඇහෙනකොට අපි නිතරම ඒ දේ ගැන දැනුවත් වෙන රූපයකුත් එක්ක. දැන් මේ මොහොතේ ඔබ බණ අහනවා. මේ බණ කියන ආකාරයෙන් රූපයෙන් අපට බලක් ඔබ බලාගෙන ඉන්නේ. ඔබට හිතෙන්නේ මේ මොහොතේ පේන රූපේ මා දකින්නේ කියලා. රූපේ හට කණ්ඩායම් වෙනවා. නමුත් ඒ රූපේ තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ චක්කු විඥානය නෙවෙයි, මනෝ විඥානය තේරුම් ගන්න. මනෝ විඥානය තේරුම් ගන්නකොට ඒකට පාදක වෙච්ච ඇස රූපය චක්කු විඥානය චක්කු සංපස්සය මේ සියල්ලක්ම නිරෝධ වෙලා තියෙනවා. හරියට අපි ආසේ තාරකාවක් බලනකොට ඒ බලන තාරකාය තැඹිට අපි දකිනකොට තේරුම් ගන්නකොට ඒ තාරකාවෙන් ආලෝකෙ නිකුත් වෙලා ආලෝක වර්ෂ සිය ගණන් ගිහිලා තැඹිට. ඒ තාරකාව අපි දකිනකොට තාරකාව තිබිච්ච තැනවත් නෙවෙයි දැන් තියෙන්නේ. සමහර විටේ තාරකාව විනාශ වෙලා. සමහර තාරකා වලින් පෘථිවියට ආලෝකය එන ආලෝක වර්ෂ මිලියන ගණක් යනවා. එතකොට අපි හිතන්නේ අහසේ තාරකාව දැක්නකොට මේ මොහොතේ තියෙන තාරකාවක් මට පේන්නේ කියලා. නමුත් ඒ තාරකාවේ ස්ථානේ මේ මොහොතේ නෑ, නිරුද්ධ වෙලා තියෙනවා. ඒ තාරකාවේ සිද්ධාන්තයෙන් තමයි පින්නතුනේ මේ වෙනාවේ ඔබ මේ රූපය දැස් බලන් ඉඳීම. මේ ඔබ සම්දයක් අහනවා නම් ඒ සම්දය තේරුම් ගන්නකොට ඔබ තේරුම් ගන්නේ සෝත විඥානේ නෙවෙයි. ඒක සම්දේ නිරෝධයෙන් තැනක මනෝ විඥානේ තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න මනෝ විඥානයත් එක දිගට තියෙන එකක් නෙවෙයි. අහුත්වා සම්බුතං හුත්වාන වේසටි කියපු ආකාරයට පෙර නොතිබී හටගෙන මේ මොහොතම නිරෝධ වෙන එකක් ඒක. යං කිජ සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන්නේ මේකයි. ඒ හේතු නිසා හට ගන්නවා. හේතු නිරෝධයෙන් එතනම ඉතුරු නැතුව නිරෝධ වෙනවා. මේක තමයි පින්නතුනේ ජීවිතය අර්ථය. ඒ නිසා අපි ජීවත් වෙනවා කියන්නේ සම්පූර්ණයෙන්ම අවිද්‍යාවෙන් ජීවත් වෙන ලෝකයක් මේ තියෙන්නේ. ඒ කියන්නේ නිතරම අපි රූපයක් අතේ යැපෙන්නේ. ඒ රූපේ වෙනස් වෙනකොට වෙනස් වීම නිසා ඇතිවන සියලු දුක් ටික අපි විඳ ගන්න දැන් මේ සෝදානෙ ඉන්නේ. අපි රසක ආහාර ගන්නවා කියන්නේ විනෝදයෙන් අපි ආහාර ගන්නවා රසට කියලා. ඒ ආහාර ගන්නෙ මොකටද? ඒ ආහාර ගන්නෙ මේ අවිද්‍යාවෙන් හට ගන්න දුකට කඳුළු ටික වගුරවන්න ආහාර ටික මේ ගන්නෙ. බුදුදහම කියලා කියන්නේ අපේ ඇසට නැගෙන ඒ කඳුළු පිසලන්නට දෙන අමාවසුව. මේ මොහොතේ ඇසට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට, දිවට රසය, ශරීරයට පහසක් විඳිනකොට මේ මොහොත තුළ රූපය සම්පූර්ණ නිරුදුණා කියලා දකින්න. සම්පූර්ණ රූපේ නිරුද්ධ වෙච්ච රෝගික අපි රූපය අරගෙන තියනවා නම් අරගෙන තියෙන්නේ අවිද්‍යාවෙන් මෝහයෙන්. බුදුදහම කියලා කියන්නේ මේ අවිද්‍යාවෙන් ජීවත් වෙන ලෝකයා අවිද්‍යාවෙන් මුදවලා විද්‍යාව, ධර්මය, ධාමස, ප්‍රඥාව, ඥානීය විද්‍යාව වෙත ඔසවා තබන ධමයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ නිසා ජීවිතයක තත්පරයක් හරි ප්‍රඥා ජීවත් වෙන. මේ මොහොතේ ඔබට රූපයක් මතක් වෙනවා නේ. මොකක්ද රූපය? ඒ මතක් වෙන රූපයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ රූපයක් තමයි මේ මොහොතේ තමන්ගේ මනසින් මේ දකින්නේ. ඒ දකින්නේ මනෝ විඥාණය කියලා දකින්න. ඒ දකින මනෝ විඥාණය දිගට තියෙන දෙයක් නෙවෙයි. ඒකත් හැම වෙලාවෙම හේතු පරිච්ඡ සම්භවතං හේතු බංගා නිරුද්ධති කියන විදියට නැත්නම් යම් කිසි සමුදය ධම්මං සම්බන්ත නිරෝධ ධම්මං කියන මෙන්න මේ පරිසම්පාද ඥායයට යටතුණු දෙයක් දකින්න. එහෙම දකින්න දකින්න තමයි බාහිර ලෝකෙ නිදහස් වෙනවා. බාහිර ලෝකෙ විතරක් නෙවෙයි අභ්‍යන්තර මනෝ ලෝකෙකට වෙන නිදහස් වෙනවා. අපේ මුළු දුකෙන්ම මේ නිදහස් වෙන්නේ. මේ දුකෙන් නිදහස් වෙන කෙනෙකුට අපි මේ කාලේ ලෝකෙ ඉපදුනේ. මේ තරම් වටිනා ධර්මයක් අපි ලැබුවේ වෙන කිසිම දෙයකට නෙවෙයි පිනතුනි දුකෙන් නිදහස් වෙන්න. ප්‍රඥාව ලබන්න. ඊළඟට ප්‍රඥා ලෝකයේ මුළු ලෝකයට බෙදා හරින්නයි අපි මෙවැනි කාලයක ලෝකෙ පහළුනේ. අන්නේ ජීවිතයට උපරිම වටිනාකමක් ලබා දෙමු. ඒ සඳහා ආගාතය සඳහන් අන්තිම පාඩයේ අප්‍රමත්තස අප්‍රමාදීව වැඩ කරන්න ඕන. උත්තානවතෝ උස්සාන්ත වැඩ කිරීම, සතිමතෝ සතිමත් බව, සුචි කම්මස්ස නිවැරදි කර්මාන්ත, නිසම්මකාරිනෝ ස්ථානෝදිත ප්‍රඥාව, සනිතස්සච ඉන්ද්‍රිය සංවරය, ධම්ම ජීවිනෝ ධර්මානුකූල ජීවිතය, අප්‍රමත්තස අප්‍රමාදී බව නොකවා වැඩ කිරීම. අපිට ලැබිලා තියෙන තාම සීමිත කාලයක් වෙනතුනි මේ කාලේ ඉක්මනින්ම ගෙවිලා යනවා. හින්දු සාහිත්‍ය සඳහන් වෙනවා ගිරි නදී වේගෝ මං යවවනක් කියලා. යෝන් බබා ජීවිතේ කියන හරියට කන්දක් මුදුනේ ඇදහැලෙන ගංගාවක් වගේ කියලා. දියපාරක් වගේ කියලා. ඒ දියපාරේ තාම ශනිකව බිමට වැටෙනවා. නමුත් අපිට හැමදාම පේන එකම දිය ඇද තියෙනවා වගේ. නමුත් ඒක ඉක්මනින් බහින් වැටෙනවා. මේ වගේ තමයි ජීවිත කාලය. ඒ වගේම මනුස්ස ලෝකයේ ඉන්න මනුස්සයන්ගේ ජීවිත කාලය ගැන දීර්ඝාසන දෙවරු බලලා එයට පේන්නේ එකපාර විදුලියක් හිටු වගේ කියලා. කලමෙදිරියේ එකපාර නිවෙනවපත් වෙනවා වගේ තමයි දෙවියන්ට පේන්නේ අපේ ජීවිතේ. ඒ ආලෝකයක් නිවිලාපත් වෙන නිවෙන වගේ කියන හිතට පේන්නේ කොහමද? මේ අවුරුදු 100ක විතර ජීවිතයේ දෙවියන්ට පේන්නේ අර කලමෙදිරියක් එකපාර ඊයපත් වෙන නිවෙන වගේ. නමුත් අපි හිතන්නේ බොහෝම දීර්ඝ කාලයක් අපි ජීවත් වෙනවා කියලා නේ. බොහෝ දීර්ඝාසු කියන දේවරෝ අපේ මේ ජීවිත දෙස බලලා අප්‍රමාදීව අප්‍රමාද සමීපපත් වෙනවා. අනේ මේ මනුස්සය කොච්චර ටික කාලෙ ජීවත් වෙන කියලා. ඉතින් ඒ තරම් සුළු කාලයක් ජීවත් වෙන අපට අපේ ජීවිත ලබා දෙන පුළුවන් වටිනාම දේ තමයි ධර්මය. ධර්මයෙන් අපේ ජීවිත පෝෂණය කරගනිමු. ඒ පෝෂණය වෙන ජීවිතෙන් අපි ජීවිත ආලෝකවත් කරන්න උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අදයි පින්නතුනි අද නෙටින් කම විශේෂයෙන් සිදකලේ මේක තුන් මාසයක කලින් මිය ගිය DMD පොඩි හාමිනේ මාතාවට දයාබර මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට අනිල මහත්මයාගේ දයාබර මෑණියන්, ඉතින් ඒ මෑණියන්ගේ හිටිය එකම පුතා තමයි මහත්මයා. ඉතින් අනිල මහත්මයා එක කෙනෙක් වුණාට ඔබට යහළුවන් මිත්‍රයන් වාක් ඉන්නවා. ඉතින් ඔබ තනි නැහැ. ඔබ හුඟක් වාසනාවන්තයි. ඔබේ තියෙන ගුණවත් බව ධර්මානුකූල ජීවිත නිසා ඔබට හුඟක් යහළ මිත්‍රාදීන් සහෝදර සහෝදරයන් ලැබිලා තියෙනවා. ඒක ජීවිතේ ලොකු භාගයක්. ඉතින් ඒ ජීවිතයේ මාකට ලෝකෙම කරගන්න පුළුවන්කම ලැබුණේ ඒ ආදරණීය මෑණියන්ගේ පියාණන්ගේ තියෙන උතුුණ නිසා. ඉතින් නැත්තම් කොහේ හරි ඉඳගෙන ඔබ දිහා බලලා සතුටු වෙමි. අප මේ අවස්ථාවේ සිට කරු සියලු පින්කම් මේ ලස්සන මල් බුදු පියාණන් වහන්සේට පූජා කරලා ප්‍රණීත ගෙනත් පූජා කරලා සම්බුද්ධ පූජා ප්‍රයත්නයෙන් පංචශීල සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් දැස් කරගත් මේ සියලු කුණ ධර්මයන් අද විශේෂයෙන් සියපත් කරන මේට මාස 3කට කලින් මියගිය DMD පොඩි හාමිනේ මෑණියන් අනුමෝදන් වේවා. ඒ වගේම මේ පියතුමා එස් නීලාරත් මහත්මයා, එඩ්වන් පෙරේරා මහත්මයා, ලලිත් පෙරේරා මහත්මයා ඇතුළු මියගිය නම් සඳහන් කළ හැම දෙනාමත් ඔබනමින් මියගිය යම් තාඥාතීන් වෙත්නම් ඒ සියලු දෙනා මේ පින දැක සුවපත් වෙත්වා. මේ පින සුවපත්යේ යම් තාක් සත්‍යම් විශ්වයේ පොතනක වෙත්නම් ඒ සියලු දෙනාද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මියගිය ඥාතින පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සීල පුණ්‍ය ධර්මයන් සම්මිය දෘෂ්ටි දෙවියනොත් අනුමෝදන්ව ඔබ අපේ හැමදෙනාමත් සම්බුද්ධ ශාසනය ලෝකය දෙවියන් විසින් ආරක්ෂා කර දෙනු ලබත්වා කියන දෙතුමින් අපි දෙවියන්ට පුණ්‍යවදනා කරමු. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදින්ද්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදින්ද්වා චිරං රක්ඛන්තු ධම්ම සදා. ණය අද මේ නිවසේ සිට කරන්න බලාපොරොත්තු වන ධර්ම දේශනා මෙතින් කමන මෑණින් සිට කරන අවස්ථාව. ඉතින් අනිල් මහත්මයාට නෝනා මහත්මියට දරුවන්ට අපි හැමදෙනාටම පුණ්‍යවදන් කරනවා ආශිර්වාද කරනවා. ආදරණීය මෑණියන්ගේ තෝමාසිකේ කමෙන් මේ ලස්සන පින්කම සිදු කරපාස්තාව. ඉතින් ඔබ බොහෝ කාලයක් තිස්සේ මේ පින්කම හොඳින් සිදු කරන්න උපවාදිස්ථානයක් ඉදී තිබුණා. ඉතින් මේ පින්කම සඵල කරගන්නට ඥාති මිත්‍රාදීන් බොහෝ දෙනෙක් සහභාගී වුණා උපකාර කළා. එනිසා තමයි මේ පින්කම මෙම ලස්සන සිදු කරගන්න ලැබුණේ. සහභාගී වෙච්ච හැමදෙනාටමත් අපි ආශිර්වාද කරනවා. අනිත් මහත්මයාගේ පින්කම දස්සමද සිදු කරන්න ඔබ සහභාගීත්වයෙන් උපකාර කිරීම පිළිබඳව රැස්කඩක් නොතුම් පින්කමයන් සංසයෙන් ඔබ අපි හැම දෙනාටම මෙලොවසෙන් නිදුක් නිරෝගී සම්පත්තියකේ ජීවනය සැලසේවා. ජීවත්වන කාලයේදී වඩවඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා කරව උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පංචා ච නින්දුක්ඛා භයං පංචා ච නිබ්බයා සෝකම් පංචා ච නිස්සෝකා වන්තු සම්දේති පානිනෝ. දුකින් තෙලෙන සත් දුකින් නිදෙන්වා බියෙන් තෙලෙන සත් බිය නැති වෙත්වා. සොනින් තෙලෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.